නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා හොඳයි අද ධර්ම සාකච්ඡාවට කැමිනිය මේ පින්තුන් හැම දිනාටම අපි ආශිර්වාද කරමින් අදට අපි සූදානම් කළ තියෙන සූත්‍රය සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකාය කියන පොතේ ඇතුළත් මධුපිණ්ඩික කියන සූත්‍රය. මධුපිණ්ඩික කියන වචනේ තේරුම එහෙම හිතා ගන්න පුළුවන්ද? පිණ්ඩික පිණ්ඩපාතය කියන්නේ නම් දානේ තමයි. පිණ්ඩ කියන්නේ පිණ්ඩ කියන එක. නමුත් මදු කියන්නේ මේ පැණිවලට. මේ පිඬ නැත්තම් මේ වදය කියන එක. මේ වදයක් වගේ ඉතාම මිහිරි දේශනාවක් තමයි මේක. ඒක ඇතැම් විට ටිකක් අමාරු වගේ හිතෙයි. නමුත් ඒක අපේ ජීවිතයට ලොකු මිහිරක් දැනෙනවා අපට තේරුම් ගිය ප්‍රමාණයට. දැන් අපේ ජීවිතය ගැන කල්පනා කරන විට යම් කිසි කෙනෙකුගේ ජීවිතයේ මොකද්ද ලොකුම බලාපොරොත්තුව? ජීවිතේ අපේක්ෂාව මොකද සාමාන්‍ය? බොටම් ලයින් එක මොකද්ද? ඇයි ඒව කරන්නේ? ඇයි රැකියා කරන්නේ? ඇයි ඉගෙන ගන්න? ජීවත් වෙන්නේ ඇයි? ඉපදුණ හින්දද? ජීවිතයේ අවසාන බලාපොරොත්තුව තමයි සතුට කියන එක. සතුටට තමයි මේ හැම දෙයක්ම කරන්නේ. අපි මේ මෙහාට ආවේ සතුට සඳහාම ඇත්තෙම. පොඩි කාලේ ඉස්කෝලේට ගියේ, ඉගෙන ගත්තේ. හැකි රක්ෂාවලට ගියේ. මේ හැම දෙයක්ම කරේ ජීවිතයේ සතුට බලාපොරොත්තුවෙන්. එතකොට ඒ අපේ ජීවිතයේ ගත්වතින් ජීවිතය අපු ගමන් මඟ දිහා අපි බැලුවතින් උපතේ පටන් මේ අපු දිග ගමනක් දැන් අපි යනවා. අපි කො මේක අද දවස කියලා. දැන් මේ උපත කියලා කියමු. උපත ඉනන් අද දවස කරාපු ගමනේදී හොඳම වටිනාම අවස්ථාව කොයි වෙලාවේද අපේ ජීවිතේ? දැන් අපි කියමු මීට වඩා අවුරුදු 10කට කලින් ගත්තොතින් අපේ ජීවිතය ගත්තොතින් ඒ වෙලාවේ ඇතැම් විට දැන් ඉන්න දරුවෝ හුඟක් කුඩා වෙන්න තිබුණා. ඇතැම් විට දැන් අපට නැති ඥාතින් ඒ කාලේ හිටිය වෙන්න පුළුවන් නේ. ඇතැම් විට අම්මා තාත්තා ඒ කාලේ හිටිය වෙන්න පුළුවන් නේ. එතකොට බලනකොට දැන් අද මේක ඔක්කොම දීලා හරි අද මේ ලැබුපු ටික ඔක්කොම දීලා හරි මෙතෙන් යන පුළුවන් නම් කැමති අපි නේද අද ගන්න දවසකට හරි නේද? එදා හරි ඥාතින් ටික ඔක්කොම එකයි මුණ ගැහෙන්න පුළුවන් නම් අද මේ තියෙන ටික ඔක්කොම දීලා හරි කැමති අපි නේද? දැන් අපි ඇතැම් විට මේ කාලේදී අපි ලබා ගත ටිකක් තියෙනවානේ. ඇතැම් විට ග්‍රීන් කාඩ් එක වෙන්න පුළුවන්, සල්ලි වෙන්න පුළුවන්, උපාධිය වෙන්න පුළුවන්, මේ රටට ආපු දේ වෙන්න පුළුවන්. ඒ ටික ඔක්කොම දීලා හරි යම් කිසි කෙනෙක් කිව්වොත් ඒ ටිකේ අවුරුදු 10ක ලබා ගත ටික ඔක්කොම දුනොත් ආයි මෙතන මෙතෙන් තියෙන ටික ඔක්කොම දෙන්නම් කියලා අපි ඇත්තෙම කැමතියි. අපි ඒ ටික ඔක්කොම දීලා හරිය මෙතෙන්ට යන කැමතියි. මොකද ඒ ටික ඒ ටිකෙන් ලබා ගන්න බැරි දෙයක් ඇත්තේ නේ. එතකොට ඇත්තෙන්ම අපි මතක තියාගත්තු දෙයක් තියෙනවා. අපේ ජීවිතයේ වටිනාම දේ මොකද්ද කියන එක අපි සමාජියනුවත් තේරුම් ගන්නට ඕන. දැන් මේක සමාජ සම්මත දෙයක්ද මේ කිව්වේ? මේ ධර්මයට අපි පොඩ්ඩක් අතාවේ නැත්තේ. මේ කරපු විස්තරය සමාජ සම්මත විස්තරයක්. දැන් දරුවෙක් වුණත් බලන්න, දරුවා අපි හිතනවා ලොකු වුණාම මේ සතුට කියලා නේ. ඇත්තෙම දරුවන්ගේ දරු සුරතල් බලන කාලේ තමයි සතුටුම කාලේ. දරුවෝ ලොකු වෙලා ගියාට පස්සේ තමයි මේක කවුරු 10 ගියාට පස්සේ දරුවෝ වෙන අයට ආයිති වෙලා තියෙන්නේ. අපට ළඟටවත් එන්න කැමති නැහැ. කතියකටවත් ළඟ තියාගන්න බෑ අපිට. එයා වෙන අයට ආයිති වෙලා තියෙන්නේ. එතකොට ඇත්තෙම අපි බොහෝ විට හිතන්නේ දරුවෝ උගන්නලා නිදහස් වෙච්ච කාලේ සතුට කියලා නේ. ඇත්තෙම දරුවන්ගේ දරු සුරතල් බලන කුඩා කාලේ තමයි සතුටුම කාලේ. එතකොට එහෙම බලද්දී ඇත්තෙම නමුත් තව පැත්තක් අපේ තියෙන ඕන. දැන් තමයි අපි ධර්ම පැත්තට එන්නේ. ධර්මයේ පැත්තට ඇවිල්ලා බලනකොට දහමත් එක්ක අපේ ජීවිතය යනවනම් යද්දී දහමත් එක්ක ඉදිරියට යද්දී අපට ජීවිතයේ සැබෑ ලෙසම සතුට ලැබෙන ක්‍රමය අපට දහම තුලින් දැනගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට දිනපතාම අපි හරියට ධර්මයක් අහලා සැබෑ ධර්මයක් අහලා දහම තුලින් අපි ඉදිරියට ගියා නම් එතකොට මේ ලබන සතුට ඇත්තෙම මේ පැත්තට ගත්තොතින් මේ අද යන විදියට වර්තමාන ලෝක යන විදියට ගියොතින් ඇත්තෙම සතුට වැඩි වෙන පැත්තට යන්නේ මේ. ඔව් තියෙන ටිකක් අඩු වෙලා. ඒ කියන්නේ ගත වෙන අපිට ලෙඩ දුක් වැඩි වෙනවා. අපේ ශරීරය දුර්වල වෙනවා. ඔව් දැන් මේට අවුරුදු 10කට කලින් තිබෙච්ච ලෙඩ දැන් අපිට තියෙනවනේ. ඔව් ඔව් තව අවුරුදු 10 කට කියලා ගත්තොත් මේ තියෙන ලෙඩ දෙගුණ වෙනවා තමයි. ඔව්. ඒත් හැම වෙලේම බෙහෙතුත් වැඩි වෙනවා, කන්නාඩි දාන්න තව ග්ලාස් එක වැඩි කරන්න වෙනවා, කන් ඇහෙන්න නැති ඒවට දාන්න වෙනවා. ඔය දුරවල හැම වෙලේම හැරමිටියකුත් අතර ඇවිල්ලා දෙන්න පුළුවන්. ඔව්. එතකොට මේ ලෝක යන විදිය මේක ඇත්තෙන්ම ඒ යන ගමනේදී අපේ සතුට සොයාගෙන කියලා ගියා කියලා කිව්වට ඇත්තෙන්ම අපි අනිත් පැත්තට ගිහිල්ලා තියෙනවා. සතුට ටිකෙන් ටික අපට අඩු වෙලා තියෙනවා. අපි හිතනවා අපට හුඟක් දේවල් ලැබුණා, බඩු මුට්ටු වැඩි වුණා, අධ්‍යාපනය වැඩි වුණා, මිල මුදල් වැඩි වුණා කියලා අපට හිතෙන්න පුළුවන්. නමුත් නියම විදිහටම හිතලා බැලුවොත්, යථාර්ථවාදීව හිතලා බැලුවොත් ඇත්තෙන්ම අපේ ජීවිතේ අනිත් පැත්තට ඇවිල්ලා තියෙනවා. මේ පැත්තට ඇවිල්ලා තියෙන කාලයක් අවුරුදු 18 20 වෙනකම් ඉහළට ගිහිල්ලා තියෙනවා. නමුත් ඊට පස්සේ බලනකොට උපරිම 25 30 වෙද්දී ආයි අනිත් පැත්තට තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් අපිට මේක තමයි ලෝක ස්වභාවය. නමුත් ලෝකේ බොහෝ දෙනාට මේක තේරෙන්නේ නැහැ. බොහෝ දෙනා හිතන්නේ මේ සැපත පස්සේ යන්නේ කියලා. ඒක තමයි සාමාන්‍ය ලෝකේ හිතන්නේ. නමුත් මෙහෙම ගිහිල්ලා අන්තිමටම ලෙඩ දුක් වලටපත් වෙලා වයසට ගිහිල්ලා ඇඳට වැකිලා එක්තැන් වෙච්ච කාලෙට තමයි ජීවිතය ආපස්සට හැරිලා බලනකොට තේරෙන්නේ මේ ගත වෙච්ච කාලය තමයි අතීතය තමයි ගෙවිච්ච කාලය තමයි හොඳ කාලය. දැන් මේ දුක කරන්නේ ඇවිල්ලා තියෙන කියන. නමුත් බෞද්ධයෙක් හැටියට හරියට බුදුහාමුදුරන්ගේ ධර්මය අහුවනම් අපට වයසට ගියා කියලා දුක් වෙන අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒකට හේතුව අපි මේ ඉහෙලට යන්න වයසින් යන්න අපි මේ සතුට පැත්තෙන් වැඩි වෙලා තියෙන්නේ. කොහොමද සතුට කියන්නේ ජීවිත අවබෝධය අපට ලැබෙන්න ඕන. ජීවිත අවබෝධය හරියට අපට ලැබුණා නම් අපේ දරුවෝගේ වැඩිවියටපත් වීමේදී දරුවන් නිදහස් වීමේදී හෝ අපේ ශරීරය දුර්වල වෙද්දී හෝ නැත්නම් අපි මරණාසන්න වෙද්දී හෝ අර ඇතිවන දුක් පීඩා ටිකෙන් නිදහස් වෙන මාර්ගය මේ තුලින් අපට දැනගන්න ලැබෙනවා. මේ තුලින් දැනගන්න ලැබුණොත් මේ යන වේගයට වඩා මේ වයස කෙවිලා දුර්වල වෙන වේගයට වඩා වේගකින් අපි සතුට ලැබෙන පැත්තට අපි ගිහිල්ලා. එතකොට ගතවන දිනයක් පාසාම අපි ධර්මඥාණයෙන් හරියට ඉහෙලට යනවා නම් හරියට අපි ධර්මය අහලා ජීවිතය ඉදිරියට යනවා නම් අපට එන මානසික පීඩා ටිකෙන් සැලකුණු ප්‍රමාණිකව අපට නිදහස් වෙන්න පුළුවන්. හරි ඇත්තටම අපේ ජීවිතේ මොකද්ද මේ වෙන්නේ කියලා. දැන් බලන්න ඇත්තෙමිට අපි ගත කරපු ජීවිත කාලය අපි ඉස්කෝලේ ගිය කාලේ නැත්නම් අපි ගෙවලන ගත කරපු කාලේ ඇත්තෙමිට අනිත් කෙනෙක් දිනු වෙනකොට ඇත්තෙමිට අපේ සමහර විට හැම දෙනාගේම නෙමෙයි සමහර අයගේ ළඟ හිටි අමනාපයක් තියෙනවනේ. ඇත්තෙමිට කෙනෙක් දිනු වෙනකොට අපි උදව්වක් කරන්න කැමති නැහනේ. නමුත් මෙහිම ධර්මයත් එක්ක යනකොට තේරෙනවා කෙනෙක් දිනු වෙනකොට බාධාවක් කරනවා නම් ඒක තමයි තමන්ගේ චිත්ත පීඩාව. දියණි වෙන කෙනෙක්ට පොඩි දෙයකින් හරි උදව්වක් කරලා තිබුණා නම් මේ ආපු ගමනේදී විභාගයක් සමත් වෙන කෙනෙකුට වෙන දරුවෙකුට අසරණ කෙනෙකුට අපේ පිහිට වෙලා තිබුණා නම් අපේ ජීවිත කාලේ ගත කරපු ජීවිත කාලේ අපට කොච්චර සතුටක්ද නේ. එතකොට මෙන්න මේ පැත්ත මෙයා දන්න ජීවිතයේ සතුට ලැබෙන නම් හැකිතාක් ලෝකයට යහපත කරන ලෝකේ අසරණ වෙච්ච අයට පිහිට වෙන්න ඕන. අන්නේ පිහිට වීම තුලින් තමන් යම් කිසි කැපවීමක් කරලා තියෙනවා නම් අන්න එදාට අපට ඒ අපේ අතීතය ගැන හිතනකොට ලොකු සතුටක් එන්නේ. දැන් අපේ මේ අත් දෙක තියෙන කොයි වෙලාවක හැමිට අංශභාගය හැදලා අතක් ක්‍රියාත්මක කරන්න බැරි වෙද්ද දන්නේ නැහැ. මේ අතෙන් මම කලින් අසරණයට සලකලා තිබුණා නම් මෞදේම වෙන සැලකුවා නම් ආබාධිතයට සලකලා තිබුණා නම් අනේ මට එදාට සතුට වෙන පුළන්නේ මම මේ අත් දෙකෙන් කොච්චර වැඩ ගත්තද කියලා නේ. එහෙම නැති වුණත් අපි හැමදාම ජීවත් වෙන්නේ අපි මරණයට පත් වෙනවා. මරණයට පත් වෙච්ච දවසට අපේ මලමිනිය තියලා තියෙනවනේ කොයි හැරෙන්නේ. ඇතැම් විට ඒ අවස්ථාවේදී හැම අවස්ථාවෙම නෙවෙයි සමහර අවස්ථාවවලදී අපටම බලන්න පුළුවන් තැන්වල අපි ඉපදෙන අපේ ශරීරය. ඇතැම් විට උඩ ඉඳගෙන අපි බලාගෙන ඉන්න අපේ ශරීරය කරන සංග්‍රහ ටිකවත් පිළිවෙත් ටිකත් බලාගෙන ඉන්නවා. ඇත්තෙන්ම එහෙම බලන් ඉන්න වෙලාවේදී මේ දාලා ගියපු ශරීරය ගැන හිතනකොට අනේ මම මගේ අත් දෙකෙන් මගේ කකුල් දෙකෙන් මගේ ශරීරයෙන් මම අනිත්‍යයට පිහිට උනා නේද? මම මේ වගේ දන් දුන්නා නේද මේ ශරීරය නිසා? මම අනිත්‍යයට පිහිට උනා නේද මේ දාලා ගියපු ශරීරයෙන් කියලා සිතුවිල්ලක් ඇති වුණත් අපරනේ කොච්චර සතුටක්ද නේ? මේ දාර ගියපු දැන් දර කඩක් වගේ තියෙන එක මම මේ රූපෙන් එදා ආඩම්බරුනේ නැහැ. මේ රූපෙන් මම මාන්නයක් ඇති කරගත්තේ නැහැ. මේ රූපේ උපයෝග කරගෙන මම අනිත්‍යයට අවමන් කරේ නැහැ. මේ ශරීරය නිසා මම හුඟා පින්දහම් කළා. මම ලෝකයට පිහිට වුණා. මම මගේ දෙමව්පියන් සැලකුවා කියලා බලන්න හැඟීමක් ආවකින් කොච්චර සතුටක්ද නේ? එතකොට අන්න ඒ ජීවිත අවබෝධය අපට ලැබෙනවා අපි මේ ධර්මයත් එක්ක ඉදිරියට යනකොට. ඒ විතරක් නෙවෙයි. ඇත්තෙන්ම ජීවිතයේ සැබෑ ලෙසම සතුට ලැබෙන්නේ අපි දන්නවා අතීතෙත් නෙවෙයි අනාගතෙත් නෙවෙයි මේ මොහොතේ කියන එක අපි දන්නවා ඊට පස්සේ. සැබෑ ලෙසම සතුට තියෙන්නේ මේ මොහොතේ. මේ මොහොතේ සතුට නිකන් ලැබෙන්නේ නැහැ. මේ මොහොතේ සතුට ලැබෙන නම් හරි දහමක් අහලා දහම තුල අපි ඉන්නට ඕන. ඒ කියන්නේ අපේ හිත නිතරම අනාගතයට අරගෙන ගිහිල්ලා අනාගතයේ ලෝකේ ප්‍රාර්ථනා කරමින් හිටියට සතුට ලැබෙන්නේ නැහැ. මේ මොහොතෙහි සැබෑ ලෙසම අපේ ජීවිතයට වෙන්නේ මොකද්ද කියන යථාර්ථය අපි අවබෝධ කරගන්නට ඕන. එහෙම වුණොත් තමයි Tamanට ඇත්තෙම සතුට ඇති වෙන්නේ. ඒ සතුට ඇතිවීම සඳහා එක දෙයක් තමයි අපේ අතීතයේහි Tamanට තේරුණු මොහොතේ ඉඳන්ම ලෝකෙ වෙනුවෙන් යහපත කරන්නට ඕන. මොකද ඒ කරපු අතීත සිදුවීම් Tamanට වර්තමානයේ මතක් වෙනවා. වර්තමානයේ මතක් වෙච්ච ගමන් මේක වර්තමාන සිද්ධියක් වගේ හිතෙනවා. අතීතේ කාට හරි බැනලා හරි හානියක් කළ තිබුණා නම් ඒක ඇතැමිට මේ මොහොතේ දුක්ටිකට හේතු වෙනවා. ඒ වගේම අතීත කාලයේ ගෙවිච්ච කාලේ Taman ලෝකෙට යහපතක් කළ තිබුණා නම් ඒක Taman හිතට ඇවිල්ලා මේ මොහොතේ වගේ සතුට විඳින්න පුළුවන්. අනිත් ඇඩ කරපු උදව් දීපු පින් කරපු පින්කම් අනිත් ඇඩ කරපු සංග්‍රහ දෙමව්පියන් කරපු සැලකිලි ඒ ඔක්කොම ටික මේ මොහොතේ දෙයක් වගේ සතුටටපත් වෙන පුළුවන් අපිට. ඒක තමයි හිතේ ස්වභාවය. හිත කියන්නේ ඇත්තෙම මායාකාරී දෙයක්. හිත හරියට යෙදෙව්වොත් හිත යටපත් කරලා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. මොකද දැන් හිත හරියට බැලන්ස් කරගත්තු කෙනා හිත මායාකාරී දෙයක් බව දැනගෙන හිතට යට වෙන්නේ නැහැ. එයා හිත සමන් වසඟ කරගන්නවා. දැන් උදාහරණයක් හැටියට දැන් අපි ඉන්න ගෙදර හොඳම ලස්සන ගෙයකේ තමන් ඉන්නේ කියලා හිතුවද හැම වෙලාවෙම හිතන්න පුළුවන් නම් ඇත්තෙන්ම නිදාගන්න මොහොතේ හිතනවා තමන් මේ වගේ රටක හොඳම ලස්සන ගෙදරක තමන් ඉන්නේ කියලා. හොඳව දරුවෝ ටිකක් එක්ක තමන් හොඳම වාහනයක් පාවිච්චි කරන්නේ. ඒ වගේ කාරණා ටිකක් තමන් හිතනවා නැත්නම්. එහෙම හිතනකොට වර්තමාන මොහොතේ ලොකු සතුටක් ඇති වෙනවා. එතකොට තමන්ට නොලැබිච්ච දේවල් නෙවෙයි ඇත්තෙම දැනට ලබාගත්තු ටික ගැන දවසර කීප වතාවක් හිතන්න. දැන් අපි සාමාන්‍ය බණ්ඩික නඩු ගානේ ඇමරිකාව කියන වචනවත් හිතන්නේ කියලා නේ. ඇමරිකාවේ ඉන්නවා කියලා වත් නේ. දැන් පොඩි කාලේ අපි ඉගෙන ගන්න කාලේ ඇත්තෙම ඇමරිකාව කියන සිහිනියක් මෙන්න අපට නේ. ඇමරිකාවේ සජනපදී කියන වචනයක් කියන අමාරු වෙන්නේ කොච්චර දිගද නේ. ඔව්. එතකොට මේ එතකොට ඇත්තෙන්ම දැන් අපි ඒ වගේ කෙනෙකුට ළඟා වෙන්න අපහසු ඉලක්ක වලට අපි ළඟා වෙලා තියෙනවා ඇත්තෙන්ම. එතකොට අපිට සතුට වෙන හුඟක් දේවල් ජීවිතේ තියෙනවා. සාමාන්‍ය ධර්මයේ දන්නේ නැති උනත් ඇත්තෙම මෙන්න මේ ටිකෙන් හරි සතුටු වෙනවා නම් ඇත්තෙම අපේ ජීවිතයේ යම්කිසි තෘප්තියක් තියෙනවා. එනිසා අපට වෙච්ච අඩුපාඩුකම් අපට නොල අපට කරගන්න බැරි වෙච්ච දේවල් ඒව නෙවෙයි. තමන් මෙතෙක් ලබාගත්ු දේවල් ටිකක් තියෙනවා. හොඳ දරුවෙක් ලැබලා තියෙනවා. හොඳ පරිසරයක තමන් ඉන්නවා. හොඳ අධ්‍යාපනයක් ලැබලා තියෙනවා. අන්න ඒ ටිකෙන් සතුටු වෙන්න. එතකොට අද මොහොතේ මේ මොහොතේ සතුටු වෙන්නට ඕනේ. ඒ වගේම තවත් වැදගත්ම දේ තමයි ඊළඟට දහමෙන් ප්‍රයෝජන ගන්නවා කියන්නේ ඇත්තෙන්ම අපේ හිතට අපේ කයට මොකද්ද වෙන්නේ කියන යථාර්ථය තේරුම් ගන්න එක. ඒක හරියට තේරුම් ගත්තොත් එතන තමයි උපරිම සතුට තියෙන්නේ. ඒ සතුට ඒ ට්‍රැක් එකේ අපි හරියට හිටියොත් හරියට රේල් පීලි දෙකක් උඩ තිබ්බ කෝච්චියක් වගේ පිට යන්නේ නිතරම ගමන් මගේ ඉදිරියට අපි යන්නේ. සතුට කියන ගමන් මගේ ඉදිරියට යන්නේ. මේ ඇතිවීම නැතිවීම දෙක අපේ හිතකය ඇතිවීම නැතිවීම මේ සිද්ධාන්තය හරියට තේරුම් ගත්තොතින් ගත වෙන හැම මොහොතක් පාසාම වේගෙන් සතුට කරා උපරිමය කරා ළඟා වෙමින් ඉන්නේ. අන්න ඒ ගමන කරා ළඟා වෙමින් හරියට ගමන් මගේ ළඟා වෙමින් නම් ඉන්නේ. එතෙන්දී අනිත් කරදර අපේ ජීවිතයට આવට අපට ඒක ලොකු දෙයක් වෙන්නේ නැහැ. අපේ ශරීරය ලෙඩ වුණයි කියලා හරි වයසට ගියා කියලා හරි දරුවෝ ටික ඈතට ගියා කියලා හරි ඇතැම් විට මිල මුදල් ටිකක් අඩු වුණා කියලා හරි ඒක එච්චර අපේ ජීවිතේට දැනෙන්නේ නැහැ. හරියට මුහුදෙන් වතුර ටිකක් ගත්තට මුහුදට දැනෙන්නේ නැහැ නේකනේ. අන්න ඒ වගේ ඇත්තටම අපි ධම්මමගේ ඉදිරියෙන් ඉන්නවා නම් අනිත් අය දැන්නත් එකයි ප්‍රශංසා කරත් එකයි ලැබුණත් එකයි නොලැබුණත් එකයි හැම මොහොතෙම යා වේගෙන් ඉහළට යමින් ඉන්නේ. ඒ ඉහළට යන ගමන් මැදේ තමන්ට තියෙන්න ඕන තමන්ගේ ළඟ ඇති වෙන්න ඕන ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. ඒ තමයි සති සම්පජඤ්ඤය කියන දෙක. මේ තාම් වැදගත් වචනයක් බුදුදහමේ මේ දෙක වචන දෙකම එකට තියෙන්නේ ඇත්තෙම. නමුත් වචන දෙකක් මේක. සති කියන්නේ මයින්ඩ්ෆුල්නස් කියන එක, අවයානස් කියන එක, සම්පජඤ්ඤය කියන්නේ විස්ඩම් කියන එක, ඉන්ටෙලිජන්ස් කියන එක. ඒතොර මෙන්න මේ දෙක තමයි අපේ ජීවිතේ හරියට දෑත වගේ අපි ශක්තිමත් කරගත යුතු දේ. මේ දෙක අපේ ජීවිතේ හරියට වැඩෙනවා නම් අනිත් අයට බාහිර රූප ශබ්ද ආදියට අපට ලොකු පීඩනයක් දෙන්න බෑ. දැන් අපි ඉන්න මට්ටමෙන් පොඩි දෙයකින් රූපය පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් අපි මේ පැත්තෙන් අපි දුක් වෙනවා. දැන් අපි කිමු කවුරු හරි මඩ ටිකක් ගාගෙන ඇවිල්ලා මේ ස්විච් එක එකපාර ඕෆ් කරයි කියලා. මෙතන කෑ ගහලා නේ අපේ ටික අපේ හිත කොච්චර ඒ වෙලාව දුකටපත් වෙනවද නේ කලබල වෙනවද. එතකොට ඒ කියන්නේ අපේ හිත තාම හරියට ශක්තිමත් නැහැ කියන එක. බාහිර රූප වලින් ශබ්ද වලින් මෙන්න මේ දේවල් වලට අපේ ඇතුලේ තියෙන ගුණාංග ටික අපේ ඇතුලේ තියෙන වැලියුස් ටික සොරා ගන්න බැරි නම් අපේ තියෙන තැම්පත් බවට හානියක් කරන්න බැරි නම් තමයි අපි සාර්ථක කියලා කියන්නේ. බුදුදහමේ හැටියට කෙනෙක් සාර්ථකයි කියලා කියන්නේ උගක් ධනෙ ලැබුවටවත් උගක් ලස්සන රූපයක් තිබුණටවත් ලෝකේ ජනප්‍රිය කෙනෙක් වුණාටවත් නෙවෙයි. බුදුදහමේ කෙනෙක් සාර්ථක කියලා කියන්නේ මෙන්න මේ ඇසට රූප දකිනකොට කනට ශබ්ද හෙනකොට නාසයට ගඳ සුවඳ දිවට රසට මෙන්න මේ දේවල් වලදී අපි ඉක්මනටම කම්පාවටපත් කරන්න බැරි නම් ඒ විතරක් නෙවෙයි. දැන් අපි හිතන්නේ කලබලයට දුකටපත් කිරීම කියලා නේ. ඒ විතරක් නෙවෙයි. අපි ඉක්මනට සතුටටපත් කරන්නත් බැරි නම් ඒකත් ලක්ෂණයක්. සමහර අය පොඩි දෙයකින් පොඩි දෙයක් දීපුවම සතුට වෙනවනේ උඩ පැනලා නේ. ඒ දෙකම අන්ත එක්ස්ට්‍රීම්ස්. එතකොට මෙන්න මේ දෙකෙන් අපි නිදහස් වෙනවා. අර ඉක්මනට සතුට වෙනවා කියන්නේම අනිත් පැත්තේ මොකද්ද? පොඩි දෙයකින් උඩ පනිනවා කියන්නේ ඒ වගේම පොඩි දෙයක් නැති වෙච්ච ගමන් ඒ ප්‍රමාණයට උඩ පනිනෙන් අඬනවා. සතුටෙන් උඩ පනින ප්‍රමාණයම තමයි අනිත් පැත්තෙන් දුකේ තර පැත්තට යන්නේ. අර සීසෝ එක තියෙන්නේ. සීසෝ එක එක පැත්තකින් පල්ලෙහාට ගිය ප්‍රමාණයට අනිත් පැත්තෙන් උඩට යනවනේ නේ. එතකොට දෙන්න දෙපැත්තට හොම් මේ වෙවේ ඉන්නේ. ටිකෙන් ටික මැදට ආපු දවසට තමයි අර ඔය බැලන්ස් එකෙන් ඇවිල්ලා හරියටම මැද අර තියෙන තැනට හොම ආපු දවසට තමයි හරියට බැලන්ස් වෙන්නේ. අන්න ඒ වගේ ඒ බැලන්ස් එකට ගන්න තමයි මේ ධම තියෙන්නේ. එතකොට ඒකට ඉතාම වැදගත් දෙයක් තමයි ධර්මඥානය කියන එක. ධහමේ තියෙන ඉතාම වැදගත්ම කරුණු ටික අපි අහන්නට ඕන. සාමාන්‍යයෙන් අපි දින දහන්නේ දන් දීමේ ආනිසංස, සිල් රැකීමේ ආනිසංස, දිව්‍ය ලෝක යන විදිය, වැඩි හිටියන සලකන විදිය, යුතුයකම් කරන විදිය, ඒව තමයි අපි සාමාන්‍ය ධර්ම කාරණා තුල දිහන්නේ. ඒ දේවල් ඇත්තෙන්ම බුදුදහමක් ඕනේ නැහැ. ලෝකේ අනිත් දර්ශන වලිනුත් ඒව අහන්න පුළුවන්. ඇතැම් විට වර්තමානයේ තියෙන සමහර සමාජ විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක විශ්ලේෂකයන් ඒ ඇතැම් විට හුඟක් ලස්සනට විස්තර කරනවා. දැන් ස්ටේජ් වලට ඇවිල්ලා නේ දන්නවනේ නේ. ඔව් ඔව්. බොහොම ලස්සනට පර්සනලිටි දිනු කරන්න, මොටිවේෂන් ඇති කරන්න හුඟක් දේශනා කරනවා ලෝකෙ මිනිස්සු. ඇත්තෙන්ම අපි හිතන මේගොල්ලන් හරිය ලස්සනයි, බොහොම බුද්ධිමත් කියලා. නමුත් ඒ අයගේ අභ්‍යන්තර ජීවිත බලන් ගියාම ඒ හිතන තරම් සාර්ථක නෑ ඇත්තෙන්ම. අපට ඇත්තෙන්ම බුදුදහම තුලින් අපේ ජීවිතේ හරිය මගට ගත්වතින් අපි අපට එතෙන්දී ඇත්තෙන්ම අර සියල්ලටම වඩා ඉදිරියට යන්න පුළුවන් අපට. අපට එහෙම ඉතාම ශක්තිමත් පණිවිඩයක් තමයි බුදුහාමුදුර අපට දීලා තියෙන්නේ. එතකොට අන්න ඒ ගමන් මාදී අපි ඉදිරියට යද්දී වේගයෙන්ම ඉදිරියට යනවා. එතකොට අපට බාහිර දේවල් වෙනස් වෙද්දී විතරක් නෙවෙයි, අපේ ශාරීරිය දුර්වල වෙද්දී විතරක් නෙවෙයි, ශාරීරිය අත්හරින මොහොතේදීවත් අපට පසුතැවිල්ලක් දුකක් හටගන්නේ, මානසික පීඩාවක් හටගන්නේ. ඇයි ඒ? තමන් ඉහෙළම මානසිකත්වයක ඉන්නේ. මේ ටික අත්හරිනකොටම මීට වඩා ඉහළ තැනක දේවල් ටිකක් සූදානම් කරගෙන තියෙනවා. ඇතැම් විට දරුවෝ ටිකෙන් ඒ වෙන් වෙනකොට වෙන්වීමේ දුකක් ඇති වෙනවා. නමුත් අර අනිත්‍යයට වගේ ප්‍රබල දුකක් හටගන්නේ. දැන් උදාහරණයක් හිතේ අපි ලංකාවේ ඉඳලා මෙහාට එනකොට බලන මුල්ම අවස්ථාවේ අපේ ඥාතීන් ටික වෙන්වීම යම් කිසි දුකක් තිබුණා නේ. නමුත් ඊට වඩා ජීවිතේ සතුටක් තිබුණේ නේ. ඒක සතුට මේ එන්නේ සතුට. මේ වගේ තැනකට නේද අපි යන්නේ කියලා ඇත්තම ගත්ත දෙන්නේ අවංකව. ඔව්. අර දුක වැඩි යනවා. ඔව්. ඇත්තම නියම විදියට ගත්තොතින්, නියමිතට ගත්තොතින්, ඔව්. අර ටිකට යටපත් වෙල යන ඊට වඩා ඉතිර සතුටක්. ඔව් අපි මේ උදාහරණයක් දැන් අපි වෙන උදාහරණයක් ගත්තොතින්. ඔව්. ඇතැම් විට තියෙනවා. තියෙනවා. ඇත්තම අපි අපේ ජීවිතයේ ගත කරද්දී අවසානයේ මොකද ඒකට හේතුව අපි දන්නව, එහෙන් ආවට යන්නත් පුළුවන් කියන එකනේ. සාමාන්‍ය කෙනෙක් වගේ දැන් පොඩිම කාලේ නම් අපි එනකොට ඔක්කොම නැති වුණා කියලා හිතන්නේ. අම්මා අපේ දර්ශනෙන් ඈත් වුණ ගමන් අපි හිතන්නේ අම්මා නැති වුණා කියලා නේ. අවුරුද්දයි අවුරුදු එකමාර වගේ කාලේ දෙක කාලේ බලන්න. අම්මා පොඩ්ඩක් හරි අපේ දර්ශනෙන් නැති වුණොත් ඉතින් අපි හිතන්නේ අම්මා නැති වුණා කියලා. පස්සේ තමයි දන්නේ ටිකෙන් ටික ඊයට යනවායි කියලා නේ. අන්න ඒ වගේ තමයි ඇත්තෙන්ම. දැන් මේ වගේ රටකට එනකොට දැන් අපි දන්නවා අපිට වයෝ නැ යන්න පුළුවන් කියලා නේද? අන්න ඒ වගේ තමයි, අන්න ඒ වගේ තමයි මානසික මට්ටමේ ඉහළට යනකොට යා දන්නවා මෙතනින් සමුගත්තත් යට ඕන සම්මතක් තියාගන්න පුළුවන් කියලා. මේ වෙන්වීමේ ටික වගේම ඉහළම මානසිකත්වයක හිටියොත් ඉහට ගියාට මේ පරණ රූපය අත්හැරියට මේ දිනාපත් වෙච්ච රූපෙ මෙතන දාලා යන්න පුළුවන්. නමුත් ඒ මානසිකත්වයත් එක්ක මෙයාට ඊළඟ තැනදී ලැබෙන ඉහළ මානසිකත්වයේ රූපයක් විතරක් නෙවෙයි, මෙහි ඇයට ඇත්ත එක සම්මතා තියාගන්න බැරුණාට එයාට පුළුවන් මෙහි ඇත්ත එක සම්මතා තියාගන්න. හරියට සැටලයිට් එකකින් ඉඳන් බලනවා වගේ. දැන් මෙහි නම් ඇතැම් විට අර දැන් මේ මොහොතේ සැටලයිට් එකක වීඩියෝ එකක් නම් ඇතැම් විට අපිට දැන් මේ මොහොතේ අපේ ගෙදර අපි ලංකාවේ සිටින විට අපිට ඕන බලන්න පුළුවන්. ඔව් ඒගොල්ලන්ට අපිව බලන්න බැරුණාට අපිට මෙහි තාක්ෂණයේ දිනුන නම් අපිට ඒ පැත්ත බලන්න පුළුවන්. අන්නේ වගේ තමයි අපි සාර්ථක නම් අනිත් අය අඳුර හිටියට අපි ආලෝකයෙන් නම් ඉන්නේ, අපි ආලෝකයෙන් අඳුරින් අය බලන්න පුළුවන්. ඒක තමයි ලක්ෂණය. මොකද අපි ලොකු ආලෝකයක් දැල්වගෙන ඉන්නේ. අපේ ළඟ මෙන්න මේ ඉහළ මානසිකත්වයක් එක්ක අපේ ළඟ මනස ශක්තිමත් කියලා කියන්නේ දහමින් ඇත්තෙම අපේ මේ ශරීරය නෙවෙයි ප්‍රධාන, මේ ශරීරයත් එක්ක තියෙන ලොකු ආලෝක ධාරාවක් අපේ තියෙනවා මානසික ස්වභාවයත් එක්ක. අන්නේ මානසික ශක්තිය ඉතාම ප්‍රබල වෙනවා. අපේ ශරීරයේ තියෙන රූප සම්පත්තියට මේ හැඩයට වඩා වේගයෙන් අපේ මානසිකත්වයක් එක්ක තියෙන අපි කියන ඕරා එක කියලා අපි කියන්නේ. ඒක හුඟක් ශක්තිමත් වෙනවා. ඒ ශක්තිමත් වුණා කියලා කියන්නේ එක පැත්තකින් මේ කුසලයේ ශක්තිමත් වෙන්නේ. අනිත් බාහිර දේවල්ට ලොකු හානියක් අපිට කරන්න බෑ. ඇතැම් වෙලේ ශරීරයට හානියක් වෙන්න පුළුවන්. නමුත් මනසට ලොකු දුර්වලතාවයක් වෙන්නේ නැහැ. ඒ නිසා යාට මේ ශාරීරිය ඇතැම් විට කර්ණ දෝෂයකින් හෝ මේ ආත්ම භාවයට තියෙන අවශ්‍යකම් වීමෙන් හෝ යාට නැති වුණත් යාට සාංශාරික වශයෙන් ලොකු හානියක් වෙන්නේ නැහැ. යාට හරියට ඇඳුමක් අයින් කරා වගේ එක. මේ ශරීරය අයින් කරන කියන එක ඇඳුමක් අයින් කළා අලුත් ඇඳුමක් ඇඳගත්තා වගේ. එතකොට යා ඉහළ මානසිකත්වයක ඉන්න එතෙන්ට එන්න නම් ඇත්තෙන්ම අපි හරි දහමක් අහලා ඒ දහම තුළින් ඉතාම ශක්තිමත් වෙනවා නම් ධර්මඥානය විතරක් බෑ. ධර්මය අපි කොච්චර දැනගෙන තිබුණත් වැඩක් නෑ. නිතරම සිහිය තියෙන්නට ඕන, නුවණ තියෙන්නට ඕන. දැන් අපිට ඩ්‍රයිවිං එකේ කොච්චර එක්ස්පීරියන්ස්, කොච්චර දැනුම තිබුණත් වැඩක් නෑ. ඒ මොහොතේ හරියට තේකලා පනන්න තිබ්බොත් ඒක තත්පරයක් ඇති අනතුරක් වෙන්නේ. වැදගත් වෙන්නේ එක්ස්පීරියන්ස් එකට වඩා සිහියයි. අලුත්ම කෙනෙක් වුණත් සිහියෙන් නෑ යන්නේ, යාට අනතුරු වීම අඩුයි. නමුත් කොච්චර එක්ස්පීරියන්ස් වෙන කෙනෙක් වුණත් සිහිය නැත්තම් වටපිට බැලුවොත් කල්පනා වෙන පැත්තකට ගියොතින් අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා ධර්මඥානයම නෙවෙයි වැදගත් වෙන්නේ. එක පැත්තකින් ධර්මඥානය තියෙනට ඕන, දැනුම තියෙනට ඕන මේ ලෝකෙට මොකද්ද වෙන්නේ කියන එක. අනිත් පැත්තෙන් ඒ එක්කම යන සිහිය, සිහිය තමයි අපේ හොඳම මිතුර. අපේ අනිත් මොනවට හානියක් වුණත් කමන්නේ, තමන්ගේ සිහිය සහ නුවණ කියන මේ දෙකට හානියක් කරගන්න හොඳ නැහැ. මේ දෙකට හානියක් වීම තමයි ඇත්තෙන්ම අපට වෙන ලොකුම හානිය. ඒ නිසා අපට තියෙන මහා ධනයක් වගේ හරියට කියන්නේ අර මැණිකක් රකිනා නාරංගි දොගුසේ කියන නේද? අන්න ඒ වගේ කරන් තින් වෙන පැත්තකට කියන්නේ. නමුත් අපි අන්න ඒ වගේ ඇත්තෙන්ම අර නාගය මැණික ඊටාම තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගන්න වගේ අපට ආරක්ෂා කරන්න තියෙන දෙයක් තමයි මේ සති සම්බඳන කියන්නේ. සිහිය සානුවන කියන කෘස්තා. සිහිය කියන්නේ නිතරම තමන් වැඩ කරනකොට සිහියෙන් ඉන්න එක, තමන්ගේ ශරීරය ගැන, තමන්ට දැනෙන ෆීලිංස් ගැන, තමන්ගේ හිත ගැන, හිතට එන සිතුවිලි ගැන. ඔක තමයි සතර සතිපට්ඨානයි කියලා කියන්නේ වෙන වචන වලින් කියනවා. ඔව්. සතර සතිපට්ඨානය තමයි බුදුහාමුදුරුවෝ ඒකායන අයම්බික වේ මග්ගෝ කියලා. මේක තමයි එකම මාර්ගය නිවන් දකින්න. මෙන්න මේ ශේස්ත්‍රය මේකට කියන්නේ කුඹුර කියලා. තමන්ගේ දෙමව්පියන්ගෙන් ලැබිච්ච පිය උරුමය, තාත්තගෙන් ලැබිච්ච උරුමය කියලා කියන්නේ මේක. යම් කෙනෙකුට බුදුහාමුදුරුවෝ සරණ ගියා නම් ඒ සරණ ගියපු කෙනාට පියා හැදිරලා සැලකන්නේ බුදුහාමුදුරුවෝ. ඒ බුදුහාමුදුරන්ගෙන් ලැබෙච්ච අපට ජීවත් වෙන ලැබෙච්ච වපසරිය තමයි අපට ෆීල්ඩ් එක තමයි මෙන්න මේ සතියේ සම්බඳන්නේ කියලා කියන්නේ. මේකෙන් අපි පොඩ්ඩක් හරි එළියට ගියොතින් අර පොඩි මේකට ලස්සන උපමාවක් දෙන කැටකිරිල්ලිය කියලා අර පොඩි කුරුල්ල జాතියක් කියන ඒ කුරුල්ල පොඩි කාලේ අම්මගේ ළඟින් කිට්ටුවෙන් හිටියොත් තමයි ආරක්ෂාව තියෙන්නේ. අම්මගේ කිට්ටුවෙන් ඉන්නේ කෙනා පස් ওই කුඹුරු හැම කොටන තැන්වල අර පස් පිටලිහාට යන්න පස්සේ ආස්සි තමයි රිංගලියනේ මේ සත්තු. අම්මත් ඒ කිට්ටුවම තමයි බලාගෙන ඉන්නේ. එතකොට පොඩ්ඩක් හරි එන් ඈතට ගියොත් වෙන කුරුල්ලෝ ඇවිල්ලා මේ කුඩා පැටිය දැහැගෙන යනවා. බුදුහාමුදුරුවෝ කිව්වන්නේ වගේ මාරයට අල්ලගන්න පුළුවන් මේ ශේත්‍රයෙන් බැහැර ගියොතින් කියලා. අර කුඩා කැටකෙරේට අර පස් පිඬ යට සැඟවිල ඉන්න වගේ ආරක්ෂාව වගේ තවමවත් තියන ඉබ්බ හරියට කටුවස්සට රිංගන වගේ කියලා. ඉබ්බට අනතුරක් එච්ච ගමන්ම කලබලයක් වෙනකොටම අර තමන්ගේ ඉඳුරන් හයත් පහක් තියෙනවනේ. අත් දෙකයි පාද දෙකයි ඔළුව ඒ පහ ඇතුළට ගන්නවා. බුදුහාමරේ උපමාම කිව්වා. කුම්මෝව අංගානි සකේ කපාලේ සමාදහම් වික්ක මනෝ විතක්කේ කියන. ඉබ්බා අනතුරක් එනකොට තමන්ගේ අංගපස්සඟේ ඇතුළට ගන්නා වගේම දුකෙන් නිදහස් වෙන්නට දුකට බය කෙනා මෙන්න මේ තමන්ගේ ඉන්ද්‍රියන් ටික නිතර ආරක්ෂා කරගන්නවා කියලා. ඉන්ද්‍රියන් කියන්නේ මේ ඇස, කන, නාසය ආදී මේ ඉන්ද්‍රියන් පහට අර බාහිරය වගේ අනතුරු වෙලා කඩාගෙන යන දෙන්නේ. අර ඉබ්බට අර සිවල ඇවිල්ලා හිවල්ලුව හිවලට ඇවිල්ලා කඩාගෙන යන දෙන්නේ. අඬු එළියට දාගෙන හිටියොත් මේ කඩාගෙන යනවා. ඒ නිසා තමයි අර ඒ කතාවම තියෙනවා ඇත්තෙන් බෞද්ධ සම්ප්‍රදායේ. ඉබ්බෙක් ඒ වගේ යනකොට මේ සිවලෙක් ඇවිල්ලා ඒ වගේම මේව කරන්න හැදුවලු. නමුත් ඉබ්බ එකපාරක් කටු ඇතුළට ගිහිල්ලා ගිහිල්ලා ඉන්නවලු ඉන්නවලු ගන්නෙම නැතුව එළියට. ඊට පස්සේ මේ සිවල් බලාගෙන ඉඳලා ඉඳලා එළියට ගන්න ඉතින් කරන්න දෙන්නේ මේ සිවලියට පස්සේ ගිහිල්ලා තියෙනවා. අන්න ඒ වගේ උපමාව එහෙම තියෙන බෞද්ධ සම්ප්‍රදායෙම සූත්‍රවල තියෙනවා. එතකොට අපටත් අන්න ඒ වගේ අපට අනතුරක්, කියන්නේ අපට ඒකෙන් කියන්නේ රූප නොබල ඉන්න කියලා. රූප බලන්න. රූප බැලුවට ගැටලුවක් නෑ, සම්දහුවට ගැටලුවක් නෑ. ඇහුවට ඒ රූපයට, ඒ ශබ්දයට අපිව ඇදගන්නට, අපිව දුකටපත් කරන්නට, අපිව පාලනය කරන්න අවස්ථාව දෙන්න හොඳ නෑ. එතෙන්දි තමන් දක්ෂ වෙන්න ඕන. ඒකට තමයි මෙන්න මේ සිහිය සානුවන දෙක අවශ්‍ය වෙන්නේ. එතකොට සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ සතුට ලැබෙන පාරේදී මෙන්න මේ සිහිය සහ නුවණ කියන දෙක දිනු වෙන්න කරපු අනුශාසනා ටිකක් තමයි බුදුදහම කියලා කියන්නේ. එතකොට අපි යම් යම් පින් දහම් කරනකොට අපේ පින කුසලයේ ශක්තිමත් වෙනවා. හැබැයි අපි දන් දීලා ආදී දේවල් වලින් කරන පිනට වඩා ඉතාම ප්‍රබල කුසලයක් ප්‍රබල විදියේ මානසිකත්වයේ ඉහළට යනවා. මෙන්න මේ වැඩපිළිවෙල අපි යෙදෙන්න ඕන. මොකද අපි දානයක් දුන්නට ඇතැම්මිට ඒ දානෙට අපේ මනස කැප වෙන්නේ ඉතාම ටික වෙලාවක් තියෙනවා. අපි අපේ ධනෙන් ටිකක් නිර්ලෝභීව පරිත්‍යාග කරන මහන්සිය හම්බ කරපු එක පිනක් තමයි. ඒක සතරේදි භවෝග සම්පත් ලැබෙනවා. මේගේ ඥාතීන්ට ආශිර්වාදයක් වෙනවා. ජීවත් වෙන දරුවන්ට ආශිර්වාදයක් වෙනවා. ඒ අතරේ මේ ධර්මඥාණයෙන් ඉන්නකොට තමයි ඊට වඩා ලොකු ආලෝකයක් Taman දැල්වගෙන ඉන්නේ. අර පින්කමේදී ඇතැම්මිට ඉතාම ටික ඇතැම්මිට පැය ගානක් අපිට ඒක හිතන වෙලා තියෙනවා. තොර ඒ හිතන වෙලාවේ තමයි මේ මානසික තත්ත්වේ ඉන්නේ අපි. පස්සරත් ඒ කුසලයේ තියෙන එක නැති වෙන්නේ නැහැ. නමුත් මේ මානසිකත්වයේ කියන එක ඊට වඩා ප්‍රබල මානසිකත්වයක් වෙන්නේ. දැන් බණ අහන එක වුණත් තාම විශාල කුසලයක් මේක. මේක හිතන්නේ අප සරල දෙයක් කියලා. දැන් මේ මොහොතේ අපට දිගටම අපේ සිතේ පහළ වෙන කුසල චේතනක්. එනේ මේ මොහොතේ අපට ලෝභ දේශ මොහ කියනම ඊටාම අඩුයි. අපි නිකන් නිවන් දැක්කා වගේ මේ මොහොතේ ඉන්නේ. ඔව් ඒ කියන්නේ මේ මහා ඉසාල කුසලයක් ඒ නිසා තමයි ධර්ම ශ්‍රවණියත් විමුක්ත ආයතනයක් හැටියට නිවන් දැකීමේ මාර්ගයක් විදිහට දේශනා කළ තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි බණ කියන එක. දැන් අපිට බණ කියන එක දැන් බණ අහන හැටියට විතරක් නෙවෙයි අපිට ඊට වඩා ප්‍රයෝජනයක්. දැන් ඒ නිසා තමයි දැන් ඇත්තම දැන් සතියට අපි මේ වැඩසටහන් දෙකක් කරනවා. දෙකටම ඇතැම්මිට මේ දවස් දෙකෙන් වගේ සූදානම් වෙනවා. මේවට හෑන්ඩ් අවුට් හදලා අප්‍රූව් බලලා මේ කීප වතාවක් මේක කරලා පිටු දෙකකට ගන්න උපරිම උත්සාහ කරනවා. මේ ලොකු සටනක් දීලා තමයි ඇත්තෙම මේක කරන්නේ. සූත්‍ර තෝරාගෙන මේ ලොකු වැඩ පිළිවෙලක් මේ යනවා. ඒ විතරක් නෙවෙයි ඒක කරන මොහොතේ ඉතාම ඉහළ මානසිකත්වයක ඉන්නේ, චිත්ත ඒකාග්‍රතාවයක ඉන්නේ, අනුපිළිවෙලින් යන්න ඕන කියන හැඟීමක් තියෙනවා. ඒ ඔක්කොම එක්ක ඒ නිසා බණ කියන එකත් සැලකන්නේ විමුක්ත ආයතනයක් විදියට. ඒක මම කියලා දුන්නා සම්මුතු. බාහිරින් ගැමෙන තින වගේම ඒ කරන කෙනා ඉවලි ඉහෙලම මානසිකත්වයක ඉන්නේ. ඇත්තම දැන් අපි සාමාන්‍යයෙන් දේවතා ආරාධනාවක් කරනවා. ඇත්තම දැන් මිනිස්සුන්ට ටික දෙන හිටියට ඇත්තම මෙතන ඊට වඩා සමහර සත්‍යයන් ඒවා හඬවල අහනවා. ඒගොල්ලන්ට හැකියාව තියෙනවා. පොත දහමක් හරි දහමක් ලෝකේ කියවෙනකොට ඊට අදාළ සත්‍යයන් ලෝකේ ආකර්ෂණීයමක් තියෙනවා. එයාට පේනවා, එයාට ඇහෙනවා මේවා දුර හිටියට. එතකොට ඒ නිසා තමයි අපි නිතරම කියන දේ හොඳම දේ වටිනාම දේක් තෝරගෙන ඒක ඉතාම හොඳ විදියට කියන්නේ. ඒ විතරක් නෙවෙයි දහමම අපි උපරිම කතා කරන තේකත් වෙනවා. මොකද ඇතැමිට මේ හිතේ මේම ගැඹුරු කාරණා කියලා. අපි මේ සූත්‍ර අද කතා කරන සූත්‍රුණත් සරල එකක් නෙවෙයි, ටිකක් ගැඹුරු එකක්. නමුත් ඒ වගේ කතා කරන්නේ ඇත්තෙන්ම අපිට විතරක් නෙවෙයි සසර සත්‍යම් බොහෝ දෙනෙක් කියහපත. ඒ විතරක් නෙවෙයි මේ අයත් ලෝකෝම කුසලයෙන් මේ ඉන්නේ ඇත්තෙම. ඒ කුසලයේ ඉහළම තත්ත්වයක් මේ භුක්ති විඳින අවස්ථාවක් නේ. හිතනම සරල දෙයක් කියලා මේක. මේක මේ ලෝකයේ ලැබෙච්ච දේවල් වලින් ඉහළම දේ තමයි මේ ලැබෙමින් ඉන්නේ ඇත්තෙම. භෞතික වශයෙන් දැන අපේ නොනාට මානසික වශයෙන් හිත ඉහළටම ගෙන යන තත්ත්වයට තමයි දැන් මේ ඉන්නේ. එතකොට මේ මට්ටමක ඉන්නවයි කියලා කියන්නේ මේ මොහොතක අපි මිය ගියොත් දැන් මේට මේ ශරීරයට වඩා ඉතාම සුවදායි ශරීරයක් තමයි හම්බෙන්නේ ඇත්තෙම. ඒකයි නිසා කිසිම අවශ්‍යතාවයක් අපට වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි දිනපතාම අපි මානසිකත්වයෙන් අපේ දුර්වලතා අඩු කරගෙන අපි ඉදිරියට යන ගමනක් මේක. ඒක අනාගතයේ දිවි ලෝකෙ හොඹරක් නෝ කියන විතරක් නෙවෙයි. අපි මේ ගත කරන එදිනදා ජීවිතය අපට අපේ අඩුපාඩුකම් අපිටම තේරුම් ගන්න පුළුවන්. අපි වෙනද ඇතිවෙච්ච චිත්ත පීඩා වලින් අපි කොච්චරනම් දුක් විඳ දැක්කේම. අපි ධර්මයේ දැනගන්න ඒ චිත්ත පීඩා වලින් අපි මිදෙනවා. අපි අඩුපාඩුකම් අපිම තේරුම් අරගෙන අපි හුඟක් හොඳ වෙනවා කියන්නේ නැහැ. හැබැයි අපිටම ලැජ්ජ හිතෙනවා අපි සිදුවෙච්ච අඩුපාඩුකම් ගැන හිතනකොට. නේද? දහම දැනගන්න තමන් මේ දහමෙන් ඉදිරියට යන්නේ. තමන්ගේ අඩුපාඩුකම් ටික අඩු කරගෙන තමන් ඊටාම ආලෝකයක් කරා මේ යමෙන් ඉන්නේ. ඒකෙන් බුදුදහමෙන් නිතරම කියන්නේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියකට සුගතියකට වඩා බුදුදහමෙන් අවධානය කරන්නේ මේ අපි ගත කරන මේ මොහොතේ හරි මානසිකත්වයක අපි ඉන්නවා නම් ඒක තමයි ඇත්තම ඉහෙළම මානසික සුවය කියලා කියන්නේ. මොකද අපට සැබෑලිසම තියෙන්නේ මේ මොහොත විතරයි තියෙන්නේ ඇත්තම. දැන් දරුවන්ගෙන් උනත් ඇත්තෙම මේ මොහොතේ සතුරු වෙන්න. දරුවන් ඉක්මනටම ලොකු වෙනවා ඇත්තෙන්. දරුවෝ පොඩි කාලේ තමයි දරුවෝ පොඩි කාලේට ඉන්න එක තමයි අමාරුම දේ. ඒ නිසා ඉක්මනටම ලොකු වෙන කී එක කලබල වෙන්න එපා. ඔව් දරුවෝ සමහර අය කියන දැන් මෙහෙයත් කියනනේ දරුවොත් එක්ක එන්ජොයි වෙන කියලා. මේ ඉක්මනටම මෙයා ලොකු වෙනවා ඒ නිසා මේ ඔය දැම්ම සතුරෙන් ඉන්නේ කියලා මෙහෙයයි කියන සාමාන්‍යනේ. එතකොට ඇත්තෙම දරුවන්ගේ පොඩි වයස ඉක්මනටම යනවා ඒකනේ. නිසා අපිට දරුවෝ වුණත් පොඩි කාලේ ඉන්න කාලේ දරුවොත් එක්ක සතුටෙන් ඒවත් එක්කත් අපි ඉන්නව නැත්තේම. ඒ වගේ මේ අයත් එක්කත් හොඳ පින්දහම් කරනකොට තවත් සතුටක් අපට. හොඳ දේවල් ඒ දරුවොත් යොමු කරගෙන ඒ දරුවුන් උදැහැමි පැත්තට යොමු කරගෙන කරනවා නම් ඒකත් සතුටක්. ඒකට හොඳ ලස්සන කතාවක් තියෙනවා මේ බුදුහමන කාලේ හිටිය හරි ලස්සන කුමාරයෙක් බද්දර කියලා. අපි අහලත් ඇති මම හිතන බද්දර කුමාරය ගැන. ඒ බද්දර කුමාරයාට එයාගේ දෙමෝපියන්ට මුල් කාලේ දරුවෝ ලැබුණේ නැහැ. ඇත්තම හුඟා කාලේ දරුවෝ හැම වෙයි. එනිසා කියනවා දැන් ඒ කාලෙත් ඔය පුද පූජා හැම තියලා තියෙන දරුවෝ හැම ලැබෙන පරක්නෝතින්. ඉතින් කියනවා මේ බද්දර කුමාරය පස්සේ කාලේ මහනුණා. මහන වෙලා කියනවා එයාගේ අතීත කතාව. එයා කියනවා මේ මගේ අම්මා තාත්තා දෙන්නට මට කලින් මුලින්ම දරුවෝ ලැබුණේ නැහැ. එනිසා අම්මා තාත්තා දෙන හුඟාක් බාරහාර වුණ දරුවෝ ලැබෙන්න කියලා. අම්මා තාත්තා දෙන හුඟාක් පුද පූජා කරා දරුවෝ ලැබෙන්න කියලා. එහෙම කළා කළා තමයි මාව ලැබුණේ. මාව ලැබුණට පස්සේ අම්මා තාත්තා මට හුඟාක් ආදරේ. මම ජීවිතේ වැඩිපුරම හදාගෙන තියෙන්නේ වඩාගෙන කියලා ගෙදර ඉන්න කාලේ. මෙයාට අවුරුදු 7ක් පිරෙනකොට හරියට අවුරුදු 7 දවසේදී මේ කුමාරය තවත් කියනවා මම හරියම ලස්සනයි ඒ කාලේ. ලස්සන නිසා මට නම තිබ්බ බද්දර කියලා. බද්දර කියලායි බද්දර කියන්නේ ලස්සනයි. ඔව් හත්තක්ම ලස්සන කියන එක. මනහරයි කියන එක. ඒතර මගේ ලස්සන නිසාම අම්මා තාත්තා මට නම තිබ්බේ බද්දර කියලා. මට අවුරුදු 7ක් පිරෙන දවසේ අම්මයි තාත්තයි මාව වඩාගෙන පන්සලට ආව බුදුහාඳුර හම්බේ. ඇවිල්ලා පන්සලේදී බුදුහාඳුරන්ට වැඳලා මාවත් බුදුහාඳුරට වන්දලා බුදුහාඳුරන්ගේ ළඟදී මේ බුදුහාඳුරණික බුදුහාඳුරණේ අපට මේ දරුවෝ ලැබුණේ හුඟක් අපි බාරහාර වෙලා හුඟක් ප්‍රාර්ථනා කළා තමයි අපට දරුවෝ ලැබුණේ. දරුවගේ දැන් 7 උපන්දිනේ අද. ඉතින් අපි දරුවත් එක් කරගෙන බුදුහාඳුර හමු වෙන්න ආවා මේ දරුවට ලෝකේ වටිනාම දේ දෙන්න කියලා. බුදුහාඳුර මේ දරුවා දැස හොඳට බැලුවා අවදානම. බලලා ළඟම හිටිය මම හිතන්නේ සරියුත් හාඳුරන්ට. සරියුත් හාඳුරණික සාරිපුත්ත මේ දරුවා ඉතාම වාසනාවන්ත ළමේ. මේ ළමේ ඉක්මනට මහාන කරන්න කියලා. එතකොට මේ හාමුදුරු කියන පංච කාලේ මාව උදේ මහාන කළේ මං හවස් වරුවේදී රහත් වුණා කියලා. අවුරුදු 7 තමයි ඇත්තම බුදුදහමේ හැටියට අවුරුදු 7 ප්‍රමාණවත් රහත් වෙන්නේ. ඒකයි අවුරුදු 7 වුණාට කායික වයස අඩු වුණාට මානසික වෙහිලා මට්ටම ගින්න ඒකයි. මනස හුඟා දිනු කරලා ඉන්නේ අවස්ථාවේ. එතකොට මේ හාමුදුරුවා පස්සේ කාලේ අර සිද්ධිය කියන ඇත්තම මේ දෙමෝපියෝම දෙන්නම හිතන සෝවන්නේ හිටියේ ඒකයි. නිකන් කෙනෙකුට එහෙම කරන්න බෑ. ඔව්. එකම දරුව මෙච්චර ප්‍රාර්ථනා කළා බා දැන් ඇත්තෙම ඒක තමයි දැන් ඇත්තෙම මේ පිනට මේ නයි දරුවොත් පින්වත් දෙමව්පියොත් පින්වත්. දැන් ලංකාවෙත් එහෙමයි නැත්තෙම දැන් දුප්පත් උනාට ගෙවල් වලින් සමහර දරුවෝ මහාන කරන්නේ ඉතාලම ලස්සන ළමයනේ මහාන කරන්නේ. ලස්සනම ඉගෙන ගන්නම පුළුවන් බුද්ධිමත්ම ළමයා තමයි මහාන කරන්නේ. ඔව් අකීකරුම හදන්න බැරි ගෙනා මේ පන්සලට යවන්නේ ඉගෙන ගන්න ඇත්තෙම. ඔව්. එනිසා උපරිම හොඳම කෙනා තමයි බලල යවන්නේ. එතෙමිට ඒ කෙනා ඒ தත්වෙට එන්නම පින්කලම ආපු කෙනෙක්. ඒක තමයි ලක්ෂණය. ඔව්. ඉතින් අපි මේ සඳහන් කළේ ඇත්තෙම මේ දරුවන්ගෙන් උනත් නියම සතුට තියෙන දරුවනොත් අපි දෙහැමි මඟට යොමු කරන්න ඕන. මොකද දරුවන්ගේ ජීවිත උනත් කොයි මොහොතේ අනතුරකට පත් වෙද්ද නැහැ. ඒක කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියත් දරුවන්ගේ ආයුෂ ඉවර වෙලා තියෙනද කියලා අපි දන්නේ නැහැ. ඔව්. ඒක ඒකයි මේ ජීවිත ස්වභාවය. අපි දන්නවනේ අපේ ඥාතීන්ට වෙච්ච සිදුවීම් අපි දන්නවනේ මොන තරම්නේ. ලොකේ වෙනවද? ඒ නිසා දරුවෝ ගැන උනත් අපි නිතරම දරුවනොත් අපි කරන හොඳ දේවල් යොමු කරගන්නවා. දරුවන්ගේ කුසලයේ වැඩි වෙන විදියට පින්වල් සම්බන්ධ කරගන්නවා. කොයි මොහොතක හරි දරුවන්ගේ ජීවිතේට උනත් අනුතරක් වුණොතින් ඒ අය මෙතනින් පල්ලෙහාට නොයන විදියට හොඳ මානසිකත්වයක දරුවෝනක් තියෙනවා. උගන්වන විතරක් නෙවෙයි. උගන්වන වගේම දරුවන් හොඳට පෝෂණය කෑම බීම දීලා පෝෂණය කරනවා වගේම දරුවන් හොඳ මානසිකත්වයක තියෙන එක තමයි දරුවන්ට කරන ලොකුම උපකාරයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ දෙමාපියෝ ගත්තත් අපේ දෙමාපියෝ වැඩිහිටි කවුරු හරි ඉන්නවා නම් ඒ යටත් කරන හොඳම උපකාරය තමයි යට හොඳට පින්කම් කරන අවස්ථාව ලබා දෙන. මරුණට පස්සේ මරණයට නොගියත් කමන්නේ. මරණයේදී ඇඬුවේ අඬන්න ඕනේ. මරණයේදී අඬන්න ඕනේ නැත්නම් එයා මැරිච්ච කෙනා දුගතිගාමි වෙලා නම් ඒකයි. මැරිච්ච කෙනා හිටියට වඩා හොඳ ජීවිතයක් නම් ලැබලා තියෙන අඬන්න ඕනේ නැත්නම් අපි. අඬන්න ඕනේ ඇත්තටම අපි ඒ කෙනා අපට එයාගේ ශාරීරිය දාලා ගිය අවස්ථාවේ ඉන්නේ ඊට වඩා පල්ලෙහා තැනක නම් සතේ සිය පාපුවේ කුසක නම් පිළිසඳගෙන ඉන්නේ නැත්නම් අපායක නම් අන්න ඒකට අඬන්න ඕනේ නැත්නම් අපි. අපි එයාට ඉන්න කාලයේ සැබෑ උදව්ව තමයි ඇත්තම කෙනෙකුට කරන්නේ. එයාගේ ශ්‍රද්ධාව, සීලය, පරිත්‍යාග ආදී ගුණධම් වැඩි වෙන විදිහට එයාට අපි උනන්දු කරන එක කටි. එතකොට ඒ සඳහා උපකාරී වන තාම ප්‍රධානම සූත්‍රයක් මේක. ඇත්තෙන්ම බොහෝ විද්වතුන්ගේ, දාර්ශනිකයන්ගේ, චින්තකයන්ගේ ඉතාම සම්භාවනාවට පාත්‍රවෙච්ච සූත්‍රයක් මේක. හිතන්න එපා සරල සූත්‍රයක් කියලා මේක. ඉතාම සරල තැන ඉඳන් ඉතාම ගැඹුරු කරා යන සූත්‍රයක් මේක. දැන් අපි දැන් මෙතෙක් කියුවේ සරල කාරණා ටිකක් නේ. ඔව් දැන් හිටිය ගමන් මොන ප්ලේන් එක උස්සනොයි. හිටිය ගමන් දැන් මේ දැන් මේ වන්‍යානට දැන් ටිකක් නැගලා දැන් දොර වහලා දැන් තියෙන්නේ නේ. එකපාරම මේ උස්සන තමයි දැන් සූදානම් වෙන්නේ. මදුපිණ්ඩික සූත්‍රය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ඉතාම සරලව දේශනා කරපු කාරණා ටික. පස්සේ තවත් උන්වහන්සේම තවත් විස්තර කළා. ඊටත් පස්සේ ඊට සමීප අවස්ථාවක මහා කච්චාණ කියන ස්වාමීන් වහන්සේ තවදුරටත් විස්තර කරපු සූත්‍රයක් මේක. එතකොට එකාතකින් එක පැත්තකින් බුදුහාමුදුරුවෝ විස්තර කළා. තවත් පැත්තකින් උන්වහන්සේගේ ශ්‍රාවකයෙකුත් විස්තර කරපු සූත්‍රයක්. අහලා තියෙද මහා කච්චාණ හාමුදුරුවෝ ගැන? නෑ නේ. ඔව්. බුදුහාමුදුරන්ගේ ශාසනයේ හිටියා ප්‍රධානම හාමුදුරු කීප දෙනෙක්. මතකද මේකට දැන් කීප දෙනෙක් කියන්න පුළුවන් සාමාන්‍යයෙන්? ඔව්. ඔව්. සරුවත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ. ඔව්. සරුවත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ, මහා කච්චායන හාමුදුරුවෝ, මහා කොට්ටිත හාමුදුරුවෝ, මහා කප්පින හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ, ඊට පස්සේ රේවත හාමුදුරුවෝ, උපාලි හාමුදුරුවෝ, මේ වගේ දහනමක් හිටිය ඉතාම ප්‍රබල දහදෙනෙක්. සරුවත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ, මහා කච්චායන හාමුදුරුවෝ, මහා කොට්ටිත හාමුදුරුවෝ, මහා කප්පින හාමුදුරුවෝ, රේවත හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ, උපාලි හාමුදුරුවෝ. එතකොට මෙන්න මේ හාමුදුරුවන්ලා ඉතාම ප්‍රබල දහ දෙනෙක් හරියට දුර්ගම රජතුමාට හිටිය මේ දසමහා යෝධය වගේ. එයින් එක්කෙනෙක් තමයි මහා කච්චාණ හාමුදුරුවෝ කියන. මහා කච්චාණ හාමුදුරුවෝ ප්‍රසිද්ධ වෙලා හිටියේ බුදුහාමුදුරුවෝ සරලව කියපු දෙයක් විස්තරාත්මකව ඇනලයිස් කරන්න දක්ෂ හාමුදුරු කෙනෙක් විදියට. විස්තරාත්මකව මේ බුදුහාමුදුරුවෝ සදහන් කරනවා, ඒ තදග්ගම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛූනම් සංකිත්තේන දේශිතං විත්තාරේතුං කියන වාක්‍යයක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒතදග්ගම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛූනම් සංකිත්තේන දේශිතං විත්තාරේන දේශිතුං යදිදං මහා කච්ඡානෝ කියලා. මහණෙනි මගේ ශාසනයෙහි කෙටියෙන් ධර්ම දේශනා කරපු ඒවා විස්තරාත්මකව දේශනා කරන විස්තර කරන අතුරින් මහා කච්ඡාන ප්‍රධානයි කියලා. ඒ වගේ එක එක තනතුරු දීලා තියෙනවා. ତොර මහා කච්චාණ හාමුදුරුවෝ කියලා කියන්නේ සරලව කෙටියෙන් කියපු දේවල් විස්තරාත්මකව දේශනා කරන හාමුදුරුවෝ හැටියටයි ප්‍රසිද්ධ වෙලා හිටියේ. දැන් බුදුහාමුදුරන්ගේ ශාසනයේ තිබිච්ච ලක්ෂණයක් තමයි එක එක හාමුදුරුවෝ විවිධ දේවල්ට දක්ෂවල් හිටියා. එතෙන්දී ඇත්තෙම රූපේම හැමදේම ලස්සන නැහැ. හැමදේම රූපෙම ලස්සන වෙන්න ඕනේ නැහැ. සමහර අය හිටිය හරි කුදුයි. සමහර අය හිටිය හරිම කෙට්ටුයි. සමහර අය හිටිය මූණෙච්චර ලස්සන නැහැ, හරිම කළුයි පෙලක්කයි. එතකොට ඒ ලක්ෂණ නෙවෙයි බුදුදහමෙන් බැලුවේ ඇත්තෙම. බුදුදහමෙන් නිතරම බලන්නේ කොච්චරනම් මානසිකත්වයෙන් දියුණුද කියන එක. කොච්චරනම් ඉක්මනට දහම අවබෝධ කරගන්න පුළුවන්ද කියන එක මතයි බුදුදහමේ තනතුරු ලැබිලා තියෙන්නේ. රූපයට නෙවෙයි. රූපෙන් ලස්සන නම් අගය කරා. ඔව් රූපේ අනිවාර්යයෙන්ම පිනක් තියෙනවා. නමුත් රූපයෙන් ලැබිච්ච ඒ වාසියට වඩා වාසිය හෝ අවාසියට වඩා ඉහළටම යන දෙයක් තමයි මානසික දියුණුව කියලා කියන්නේ. කොච්චර රූප සම්පත්තිය ලැබිලා හිටියත් කෙනෙක් එයා බුද්ධිය අඩුයි නම් අර රූප සම්පත්තියෙන් නිසි ප්‍රයෝජනයක් නැහැ. ඒ විතරක් නෙවෙයි කොච්චර අවාසි සහගත රූපයක් ලබාගෙන හිටියත් එයා මානසින් දියුණු වුණොත් එයාට අර දේවල් ටික ඔක්කොම යටපත් කරගන්න පුළුවන් යාට. එතකොට බුදුදහමෙහි ධනයට රූප සම්පත්තියට කුල සම්පත්තියට වඩා අගය කළේ ප්‍රඥා සම්පත්තිය. එතකොට ඒ අතරින් තමයි මේ ස්වාමීන් වහන්සේ හිටින් එකමක් තමයි මහකච්ඡාන හාමුදුරුව බුදුහාමුදුරුව එක් කලෙක කිඹුල්වත් නුවර නිග්‍රෝධ ආරාමේ වැඩ සිටියා. නිග්‍රෝධ ආරාමේ කියන්නේ මොකද්ද පන්සල? අහලා තියෙද? නිග්‍රෝධ ආරාමේ කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ ඥාතීන් හදලා දීපු පන්සල. ඔව් කිඹුල්වත් නුවරයේ පන්සල් කීපයක් තිබුණනේ. ජේතවනාරාමය, වේළුවනාරාමය, නිග්‍රෝධ ආරාමය, ওই වගේ විහාරස්ථාන කීපයක් තිබුණා. පූර්වාරාමය, විසාකාව කරපු පූර්වාරාමය, අනාථපිණ්ඩ සිටුමා කරපු ජේතවනාරාමය. ඊළඟට වේළුවනාරාමය කවුද කළේ? බිම්බිසාර රජතුමා. ඔව් වේළුවනාරාමය තමයි මේ සම්බුද්ධ ශාසනයෙහි පළවෙනි ආරාම පූජාව. මොකද ඒකට හේතුව මෙයාට මතක ඇති බුදුහාමුදුරුවෝ අර සිද්ධාර්ථ තාපසේ හැටියට රජගහ නුවර පිණ්ඩපාත යනකොට බිම්සාර රජතුමා ආරාධනාවක් කළා. ඇවිල්ලා අපි දෙන්නෙක් මේ රාජ්‍යයේ භුක්ති විඳිමු කියලා භාගය වාගේ. කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා හා එහෙනම් ඔබ වහන්සේ විමුක්තිය ලබලා නිර්වාණ අවබෝධය ලබලා පළමුවෙන්ම මගේ නගරයට වඩින්න කියලා. බලන කරපු ආරාධනාවනේ. කොච්චරනම් ධර්ම ප්‍රබෝධයෙන් කරපු ආරාධනාවක්දනේ. වහන්සේ නිවන් දැකලා පළමුවම මගේ නුවරට වඩින්න කියලා. එහෙම බුදුහාමර වැඩි ඇත්තෙම මුල්ම කාලේ. මොකද තමන්ගේ ඥාතීන් බලන්න යන කලින් හරියට ආවා. බලන්න. යා ආරාධනා පැහැරෙන්නේ නැහැ. බුදුන. තමන්ගේ ඥාතීන් බලන්න යන කලින් රජතුමාගේ පොරොන්දුවට ආවා. එතකොට ආවිතරක් නෙවෙයි ආපු අවස්ථාවේදී රජතුමා කළා යා ආරාමේ පූජා කළා වෙනවා ආරාමේ. හොඳයි කෙසේ වෙතත් අද අපේ සාකච්ඡාවට භාජනය වෙන මදුපිණ්ඩික සූත්‍රයට ආශ්‍රිතව කාලයේදී බුදුහාමුදුර වැඩ සිටියේ කිඹුල්වත් පුර නිග්‍රෝධ ආරාමය. ඇත්තෙම කිඹුල්වත කියලා කියන්නේ ඉතාම කුඩා රාජ්‍යයක්. ඔව් ඒ කාලේ විදියට ගත්තොත්. මොකද ඒ කාලේ මහා ජනපද හතරක් තිබුණා. මගධ, කෝසල, වත්ස්‍ය, අවන්ති කියලා. ඒව තමයි සතර මහා ජනපද කියලා කියන්නේ. ඒ ජනපද තවත් හතර හතර බෙදලා 16ක් බවට පත් වුණා. ඒ අතරිනුත් ඒ බෙදිච්ච එකිනුත් කුඩා එකක් තමයි කිඹුල්වත් පුරවරය කියලා කියන්නේ. ඒ 16නුත් තා පල්ලෙහාට කියලා පොඩි එක. එතකොට මගධය කියලා කියන්නේ මගධ, කෝසල, වත්ස්‍ය, අවන්ති. ඔව් ඒ හතරේ හතර මහා ජනපදයෙන් එක තමයි මගධය. මගධාධිපති තමයි බිම්සාර රජතුමා. රාජ්‍ය. ඔව් එතකොට ඒ ලොකු රාජ්‍යෙන් භාගයක් තමයි දෙන්න හැදුවේ. ඒකටත් කැමතුනේ නැහැ. ඔව්. එතකොට කෙසේ වෙතත් දැන් මේ කිඹුල්වත් පුර වැඩ ඉන්නකොට බුදුහාමුදුරුවෝ දවසක් උදෑසන කාලේ සිවුරු පෙරවාගෙන පිණ්ඩපාතේ වැඩියා. උදෑසන පිණ්ඩපාතේ වැඩලා පිණ්ඩපාතේ වළඳලා හවස් කාලේ ඒ සමීපයේ තිබුණ මහා වන කියන ප්‍රදේශයක්. මහා වන කියුවේ ඇත්තමට මහ ලොකු කැලයක් වෙන්නත් පුළුවන්, නැත්නම් ලොකු උද්‍යානයක් වෙන්නත් පුළුවන්. මේ මහා වනේ දේශනා කරපු සූත්‍ර ගානක් තියෙනවා. මහා වනේ බෙලි ගහක් ළඟ බුදුහාමුදුරුවෝ විවේක සුවයෙන් හිටියා. බෙලි ගහක් මුල වැඩ හිටියා සමාධි සුවයෙන්. ඒ නාස්තාවේදී ඒ ප්‍රදේශෙටම ආව දණ්ඩපාණි කියන ශාක්‍ය රජ කෙනෙක්. ඒ වගේම ප්‍රාදේශීය රජ කෙනෙක්. එයාත් දවල් කෑම කාලා නිකන් සක්මනට වගේ ඒ කැලේට ආවා. නිකන් උද්‍යානයක් වගේ එතෙන්ට ආවා. ආපු වෙලාවේ බුදුහාමුදුරුවෝ දැක්කා. දැකලා බුදුහාමුදුරුවොත් එක්ක කතා කළා. කවුද මේ කතා කළේ? රජ. ඔව් නම මොකද්ද? දණ්ඩපාණි. ඔව් දණ්ඩපාණි කියන රජතුමා තමයි. ඔව් ශාක්‍ය කියලා කියන ඔව් ශාස්ත්‍රීය වංශිකයෙක්. එතකොට දණ්ඩපාණි බුදුහාමුදුරෙන් අහනවා, බුදුහාමුදුරනේ ඔබ වහන්සේ කුමන වාදියෙක්ද? ඔබ වහන්සේ මොකද්ද කියන්නේ ලෝකෙට කියලා? ඔව් වැන්දේ නැහැ ඇත්තෙම ශාක්‍යෙක් වුණත් වැන්දේ නැහැ. බුදුහාමුදුරන්ට අඩුවෙම වැඳලා තියෙන ඇත්තෙම ශාක්‍යයන්. ඥාතිවත් වැඳලා නැහැ. ඔව් ඥාතියන් වක් මාන්නේ හිටිය ඇත්තම මොකද ඥානිත්ින් ඒ මාන්නේ නැති වෙනම තමයි බුදුහාමුදුරට ඊරි බලයක් පාන උනේ ජමක මහා ප්‍රාතිහාර පාන උනා ඇත්තේ මේක තමයි ස්වභාවය දැන් අර පොඩි කාලේ හිටිය එකට හිටියට පස්සේ අර ගෙදරින් ආවට පස්සේ ඒගොල්ලන් එච්චර සැලකිලි අඩු ගතියක් තියෙනවා පටනකම අඩුයි කට්ටියට ඔව් මේ ඒක සාමාන්‍ය ස්වභාවයක් දැන් කාලෙත් තියෙනවා හාමුදුරු කෙනෙක් මහනුවර ඇතැම් වෙලේ ගෙදර ඇතැම් අඩුවෙම බනහන්නේ අම්මා තාත්තා නම් ඇත්තම දැන් අපේ අම්මලා තාත්තලා කරන ශ්‍රද්ධාවන්තයි මේ අනිඥාතින් එච්චර හැංගීමක් නෑ ඇත්තෙම ඔව් අපි දන්න කෙනා නෙවෙයි ඉතර හිටිය වගේම තමයි කියලා එහෙම තමයි හිතන්නේ ඔව් ලොකු වෙනසක් නෑ ඒක ලොකු වෙනසක් ඒක නෑ අන්න ඒක තමයි බලන්න තමන්ගේ කියන අර හ්ම් ඔය මාන්නේ ඇති කරගන්න අපි හුඟක් දිනු වෙලා හොඳට බණ කියනවා නම් ප්‍රසිද්ධ වෙලා නම් ඥාතිකම කියනවා ඔව් ඥාතිකම ලොකුවට කියනවා කියනවා ඔව් නමුත් අර දහමින් ප්‍රයෝජනයක් ගන්න දහමෙන් වාසියක් ගන්න ඒකයි ඒක ලොකු අවසනාවක් ඇත්තේ මේක දොසක් නෙවෙයි බුදුහාමරෙන් කාලෙත් ඒකේ මේ බුදුනත් එහෙමයි මහන්නා විතරක් නෙවෙයි බුදුනත් එහෙමයි එතකොට දණ්ඩපාණි අහනවා දණ්ඩපාණි අහනවා ඔබ වහන්සේගේ වාදය මොකද්ද ඔබ වහන්සේ මොකද්ද කියන්නේ කියලා ඇත්තෙම බුදුහාඳුරු කියනවා මම මට වාද කරන්න දෙයක් නැහැ කියලා වාදයක් නැහැ කියලා මට දැන් ලෝකේ විවිධ විදිහ වාද තියෙනනේ දැන් මාස් වාදය සමාජවාදය ඔය එක එක වාද තියෙන ලෝකේ ඇත්තෙම වාද කරන්නේ සත්‍ය නොතේරිච්ච අය සත්‍ය තේරුණාට පස්සේ කතා බහ කරන්න පුළුවන් නමුත් වාද කරන ගතියක් නැහැ වාද කරන්නේ මේයි වාද කරන්නේ තමන් ඉන්න මතය හරි අනිත් ඔක්කොම වැරදි කියන මතයනේ නේ ඇත්තෙම අපි මේ කතා කරන සම්මුති ලෝකේ දේවල් අපි කතා කරන සම්මුති ලෝකේ දේවල් ඒ සම්මුති ලෝකයේදී ඇත්තෙම ලොකු කුඩා සත්‍ය අසත්‍ය කියලා විශේෂයෙන් බෙදන්න දෙයක් නැහැ ඇත්තෙම. ඇයි ඒකට හේතුව? අපි මේ බෙදාගෙන තමයි කතා කරන්නේ වාද කරන්නේ. අපේ රට හොඳයි මේ රට හොඳ නැහැ. නැත්නම් අපේ ගෙදරයි හොඳයි ඔයා හොඳ නැහැ. මම ලස්සනයි මම ගිහපු විශ්වවිද්‍යාලය හොඳයි ඔයා ගිහපු එක හොඳ නැහැ. ඕවට නෑ තේ වාද වෙන්නේ ඇත්තෙම. ඇත්තෙම මේවා බලන විදිහට තමයි පේන්නේ. ඒ ඒ පුද්ගලයාගේ ආකල්පනෝ බලන විදිහට තමයි. දැන් මට ලස්සන දේ වෙනත් කෙනෙකුට ලස්සන නැහැ. ඔව්. දැන් සමහර අය ගේ විවාහ වෙච්ච අය දිහා බලන විට අපි හano ඇත්තෙම ඔච්චර ওই කැටගෙන විවාහ වෙලින් නැහැ කියලා නේ. ඒ මනුස්සයා ලස්සනයි. ඔව්. ତොර අපි තරක කරාට එයාගේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට එයාගේ පැත්තට හරිය. ඒ වගේම තමයි ඇත්තෙම අනිත් ප්‍රශ්නවලදීත් අපි මේ දිනදා කරන වාදිවාද බලනකොට ඒ වගේම තත්ත්වයක්. මේ සම්මුති ලෝකයේ ස්වභාවයේදී නමුත් බුදුදහමේ ගැඹුරු සත්‍යය විස්තර කරද්දී සම්මුති සත්‍ය ඉක්මවල ගිහපු දෙයක්. එතෙන්දි තමයි පරම සත්‍ය පරම සත්‍ය විදිහට යන්නේ. නමුත් ඒකවත් බුදුහාමුදුරුව මේකමයි හරිය කියලා එහෙම දැඩි මතවාදයක දැඩිව හිටියේ නැහැ. ඒක මාර්ගය පෙන්නුව යන කෙනාට ගිහිල්ලාම අවබෝධ කරගන්න අවස්ථාව දුන්නා. හැම කෙනාම බෞද්ධ වෙන්න ඕන, හැම කෙනාම මේ ධර්ම රකින්න ඕන, මේකම වටිනා එක කියලා හැම කෙනාම මේක වෙන්න ඕනේ කියලා මතකෙ හිටියේ නැහැ. බුදුහාමුදුරුව මේ එකක් කිව්වා මේ ධර්ම ප්‍රඥාවන්තයන විතරේ නැඹුරු ගැඹුරු වෙන්නේ කියලා. ගෝචර වෙන්නේ කියලා. ඒ නිසා ප්‍රඥාව අගය කළා ප්‍රඥාවතුන් දහන උනන්දු කෙරෙව මේක. හැබැයි පිළිගන්න උනන්දු කෙරෙව්වේ නැහැ. අහන්න උනන්දු කෙරෙව්වා. දැන් ඒහි පස්සික කියලා නේ කියන්නේ. එන්න බලන්න කියලා නේ කියන්නේ. ඔව් ඒහි පස්සික කියන්නේ. එන්න පිළිගන්න කියලා නෙවෙයිනේ. එන්න වැළඳ ගන්න කියලා නෙවෙයිනේ. ඒ නිසා බුද්ධිමතුන්ට බුදුහාඳුර ආරාධනා කරා බුද්ධිමත් අවංක මිනිසුන්ට ආරාධනා කළා ඇවිල්ලා මේක අහන්න කියලා. පිළිපදින එක එයාගේ වැඩ. එතකොට අන්න ඒ ගමනේදී බුදුහාඳුරගෙන් අහනවා මේ දණ්ඩපාණි බුදුහාඳුරනේ ඔබ වහන්සේ මොන වාදියේද කියලා. ඔබ වහන්සේගේ වාදය මොකද්ද කියලා. බුදුහාඳුර කියන මට හිම වාද කරන්න දෙයක් නැහැ. හැබැයි මට මෙන්න මේ වගේ දැක්මක් තියෙනවා. මොකද්ද මගේ දැක්ම? බුදුහාඳුර කියනවා දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකෙහි දෙවියන් බඹුන් මරුන් අතරෙහි යමෙක් වාද නොකර සිටියේද අන්න ඒ වාද නොකර සිටීම තමයි මගේ වාදය කියලා. වාදය නොකර සිටීම තමයි මගේ වාදය කියලා. එතකොට කියනවා එහෙම වෙන්නේ කොහොමද? කාමයෙන් තොරව සැක දුරුකොට සියලු භවයන් නිතෘෂ්ණාව දුරුකොට ආශ්‍රව නැති කළ සිටීමයි කළු අකුරෙන් බෝල්ඩ් කරලා තියෙන්නේ දෙවනි ඡේදයේ ඒ ටික. ඇවැත්නි දෙවියන් බමුන් මරුන් සහිත ලෝකයෙහි දෙවියන් බමුන් මරුන් අතරෙහි යමෙක් වාද නොකර සිටීද? කාමයෙන් තොරව සැක දුරුකොට සීලු භවයන් නිතෘෂ්ණාව දුරුකොට ආස්රව රහිතව වෙසේද මම එමදු වාදයක් තෙක්මි. ඔන්න මගේ දැක්ම මගේ දර්ශනේ. එතකොට දෙවියන් බමුණු සහිත ලෝකයේ මිනිස්සු ඉන්නේ කාමයේ වෙලිලා, ඒ වගේම භවයට ඇලිලා ආශ්‍රවයන්ගෙන් වෙලිලා ඉන්න ලෝකෙහි මම ඒ සියලු බන්ධනයන්ගෙන් නිදහස් වෙලා මම හරියට නෙළුම්පතේ වතුර වගේ ලෝකයක එකට හිටියට ගෑවිලා නැහැ. දැන් නෙළුම් කොළේට වතුර දැම්මහම වතුර ඒක ඇලෙන්නේ නැහැ නේ. ඕනෙලාක වැටිලා යනවා. බුදුහාමුදුරු ලෝකයේත් එක්කම හිටියේ. ලෝකයේ මිනිස්සු යකෝ කැම්බීම ටික තමයි අනුභව කළේ. දැන් සරුවත් මහා කාශ්‍යප මහඳුරු ගැන හැම කියනවා මහා කාශ්‍යප මහඳුරු ආදීට හඳක් වගේ කියලා. ඇයි හඳක් වගේ කියලා කියන්නේ? දැන් හඳත් එක අපි යනකොට අපිට පේන්නේ හඳත් අපිත් එක්කම යනවා කියලා නේ. අපි නැවතුනාම අපිට හිතෙන්නේ හඳත් නැවතුනේ කියලා නේ. අන්න ඒ වගේ මිනිස්සුත් එක්ක එකට හිටියේ මිනිස්සුන් පින්න පාටි වැඩි. හැබැයි කිසිවිටක හඳට ළඟා වෙන්න බෑ. හඳට ළඟා වෙන්න බෑ. හඳ හැමදාම එකම ආකල්පයකින් ඉන්නේ. ඒ කියන්නේ අර අමරදේවත් කියන්නේ එදා සඳමයි අදත් යවුවනේ කියලා. හඳ හැමදාම යවුන අපි වයසට ගියාට. එතකොට මහා කාශ්‍යප මහඳුරුත් කියන අන්නේ වගේ මිනිසුත් එක්ක එකට හිටියට මිනිසුත් එක්ක ගෑවෙන්නේ නැහැ කියලා. ගෑවෙන්නේ නැහැ කියන්නේ මිනිසුන්ගේ මට්ටමට වැටෙන්නේ නැහැ. ඔව්. මිනිසුන්ගේ නිතරම දුක්පත් අය ඉන්න වීදිවල පින්ඩ පාත යනවා. ඔය මහා කාශ්‍යප මහඳුරණ කියන්නේ මේ දුප්පතුන්ගේ හාමුදුරුව කියලා. ඔව්. දුප්පත් මයින පහරවල තමයි පින්ඩ පාත යන්නේ. පිහිටාගෝ විගන්න ගෙනලා දාන්න දෙන්න බෑ නේද? එතෙමිට වයසකමයි ඉන්න අය හොයාගෙන ගිහිල්ලා මැරෙන්න ඕන මෙන්න අය ළඟ ගිහලට ගිහින් පින්ඩ පාතේ ඉන්නවා. ඔය ඉබලන්ට සුගතිගාමි වෙන්න. තාම කරුණාවෙන් කටයුතු කරපයෝ. ඇතැම්මිට සමහර අය හිටිය මරණ අර දවස් හතක් එක දිගට ධානුසුවෙන් ඉඳලා ඊට පස්සේ ගිහිල්ලා පින්න පාත වළඳන අයට පූජා කරන්න කියනට හොලකූ පිනක් වෙනවා. ඇතැම්මිට ඒ වගේ අවස්ථා දුන්නේ මේ මැරෙන්න ආසන්නමයිගේ ගෙවලට යන්නේ. ඇතැම්මිට ඒ වගේ අවස්ථාවක සක්‍ර දේවෙන්දරේ මේක දැකලා වෙසක් මාරු කරගෙන එනවා ගෙදරට. ඕ. ඇවිල්ලා ඊයා පින කරගන්න ඊයා කරගනවා. දවසක් දිහම බෙදනකොටම සුවඳ එකපාර සුවඳක් විහිදෙලා ගියා. සරුවත් තම මහකාශ්‍යප මහඳුරුවල මේ මොකද කියලා බලනකොටම නුවණින් බලනකොටම දැක්ක මේ සක්‍ර දෙන්න කියලා. එතකොට බැන්න ආයෙනම් මෙහෙම එන්න එපා මේ මිනිසුන්ගේ දුප්පත් මිනිසුන්ගේ කුසලයට හානි කරන්න එපා කියලා. දුප්පත් අයට මේ කරන්න තියෙන මේ කුසලයක් කළා සුගතිගාමි වෙන්න තියෙන අවස්ථාවේ වලට අහිමි කරන්න එපා කියලා ආයෙනම් ඔහොම කරන්න එපා කියලා දැඩිසේ චෝදනා කළා නිදාගලා. ඒ විතරක් නෙවෙයි බලන්න මහකාශ්‍යප මහඳුරුව කොච්චර ඇත්තම මේවත් අපි දැනගන්නට ඕන. දවසක් ද මහා කාශ්‍යප මහඳුරු උදෑසන අවදි වෙනකොට බලනකොට උන්වහන්සේ හිටිය වටපිටාව ඔක්කොම ඒ කුටි ආශ්‍රිතව මේ අතු ගාලා හොඳට ලස්සනට. දවස් කිහිපයක්ම ওই වගේ අතු ගාලා. ඊට පස්සේ දවසක් ද බැලුව මහා කාශ්‍යප මහඳුරු කලින්ම අවදි වෙලා ඉඳලා බැලුව මොකද්ද මේ කියලා. බලනකොට දැක්කර කරවලේ මේවිලා පාන්දරම එක්කෙනෙක් අතු ගානවා. අතු ගාන ඔය කලවරේම අතු ගානේ මහා ආලෝකයක් පවාගෙන වටේම. මේ දෙවි කෙනෙක්. දෙවඟනක් මේ. මහා කාශ්‍යප මහඳුරු දැක්කර දොර සිදුනේ ඇතුළට මේ ආලෝකය එනවා. ඇවිල්ලා ගිහිල්ලා බැලුවා. බලනකොට මෙන්න මේ දෙවඟනක් ඇවිල්ලා අතු ගානවා. ඊට පස්සේ මේ මහා කාශ්‍යප මහඳුරේ කවුද මේ අතු ගානේ? ඊට පස්සේ කිව්වා ස්වාමීනි ඔබ වහන්සේගේ මේ දායිකාව මේ ලාලු. ලාලු හරිය ළමක් තිබුණේ වගේ. එයයි මේ අතු ගානේ ඔබ වහන්සේට පින්ඳ පාතේ බෙදුවේ. දැන් එයා දෙවඟනක් එහෙම මේ පින්ඳ පාතේ බෙදපු කෙනා ඔබ වහන්සේ නිසා මම මේ දිව්‍ය ලෝකෙට ගියේ. ඔබ වහන්සේට ඊට පස්සේ කිව්වා මීට පස්සේ පලාතෙන්න එපා මේ පැත්තේ කියලා. මොකද ඔබගෙන් මම මේ වගේ උදව්වක් ගත්තොතින් අනාගතයේ අය කියයි මහා කාශ්‍යප හාමුදුරුව දෙවඟනන්ගෙන් උපස්ථාන ගත්තා කියලා. ඒ නිසා මීට පස්සේ පලාතෙ මේ පැත්තේන්න එපා කියලා ඊට පස්සේ අඬාගෙන ගියේ දුකට. නෑ ඒක ලොකු කරුණාවකින් කියන්නේ ඒක. ඒක මොකද මහා කාශ්‍යප හාමුදුරුව කියන්නේ මහා කාශ්‍යප මහඳුරෝ කියනවා මම දැන් මහා කාශ්‍යප මහඳුරෝ පින්නපාතෙම හිටිය කෙනෙක් නේ. මහා කාශ්‍යප මහඳුරෝ ජීවිතාන්ත කාලෙම පින්නපාතෙම හිටිය කියන්නේ දුතාංග 13ක් තියෙනවා. ඉතාම දුෂ්කර වෘත. ඒව දිවිහිමෙන් රැකපු කෙනෙක්. ඒ කියන්නේ සොහොන්වල දාපු පාංශකුළු සිවුරු වලින් සෙදි වලින් සිවුරු මහාපු එක. ජීවිතාන්තේ දක්වාම වනේ හිටිය එක. ජීවිතාන්තේ දක්වාම පින්නපාතේ හිටිය එක. ඒ වගේම නොනිදා සිටීම. නොනිදා කියන්නේ ඇඳ කොහම ඔළුව පල්ලෙහාට කළා නිදියන්නේ. නිදියනවා නම් මොහොම හේත් වෙලා ඉන්නේ කොහොම. මොහොම නිදියන්නේ නිදියන්නේ ඒක තුරතියක් විදිහට දැක්කා. ওই ඊටාම දුෂ්කර, ඒ කියන්නේ සීලයට අමතරව ඊටාම දුෂ්කර කාරණා ටිකක් රැකෝපු කෙනෙක්. ඒ වගේම කිසිදාක කෙනෙක්ගේ නිවසට ආරාධනාවකට දාන්න ගිහිල්ලා නැහැ. ගිහිල්ලා තියෙන පින්නපාතේ විතරයි. මහා කාශ්‍යප හාමුදුරුවෝ මේ වගේ අවුරුදු ගාණක් හිටියා. හිටියට පස්සේ දවසක් බුදුහාමුදුරුවෝ කියනවා මහා කාශ්‍යප ඔබ ජීවිතේ හුඟක් කලක් ඉතාම දුෂ්කර වරතවල ඔබ රැක්කා. ඔබ තවදුරටත් ඔහොමින් අවශ්‍ය නැහැ. ඔබ දැන් නගරයට එන්න. ඇවිල්ලා මේ මිනිස්සුන්ගේ ආරාධනා පිළිගන්න. ඒවට වඩින්න. ওই පාංශුගල සිවුරු විතරක් නෙවෙයි. මිනිසු දෙන රජවරු සිටවරු දෙන හොඳ සීනිදු සිවුරු පාවිච්චි කරන්න කියලා ආරාධනා කළා. මහකාචාන්ද්‍ර මොකද කිව්වේ? මහකාචාන්ද්‍ර කියන බුදුහාඳුරනේ මම තව දුරටත් ඉදිරියටත් මේ වෘතම රකින්නටයි මම මගේ බලාපොරොත්තුව. මම එහෙම කරන්නේ මට ප්‍රයෝජනට නෙවෙයි අනාගතයේ පහළ වෙන අනිත් භික්ෂූන්ට ආදර්ශයක් වෙන්න කියලා. බුදුහාඳුර මොකද කිව්වේ? මගේ වචනට දුඩින් ගියා කියලා බෑ නේද? බුදුහාඳුර සාදුකාර දුන්නා. සාදුකාර දුන්නා. ආයි කිව්වේ නැහැ එන්න කියලා. බුදුහාමරගේ යුතුයකම කළා ආරාධනා කිරීම කළා. ඒක බුදුවරගේ යුතුයකමක් ඒක. ඔව් බුදුවරගේ යුතුයකම උපරිමයෙන් බුදුහාමර කළා. නමුත් මහකාච මහඳුර කියනවා තව දුරටත් මම අනාගතේන භික්ෂුන්ට ආදර්ශයක් වෙන්න. ඇත්තටම අපට ආදර්ශයක් වෙන්න. මම තව දුරටත් මේ වෘත ටිකම රකින්නයි කියලා. ඇත්තටම මහකාච මහඳුර කියන්නේ සුවිශේෂී කෙනෙක් මේ ශාසනයේ හිටියේ. උන්වහන්සේගේ පොත් තියෙන ඇත්තටම සිංහලෙන් මුද්‍රණය කළ තියෙන ලංකාවේ තියෙනවා. පුළුවන් නම් ඒ පොත කියවන්න ගෙනන්න. ඇත්තෙන්ම මහකාශ්‍යප හාමුදුරුව ගැන නෙවෙයි කියන්නේ අය මේ මහකාශ්‍යප හාමුදුරුව ගිහි කාලේ විවාහ වෙන්න බලාපොරොත්තුන් හිටියේ නමුත් දෙමෝපියන්ගේ බලකිරීමෙන් විවාහ වෙලා තියෙනවා. ඒ විවාහ වුණාට පස්සෙත් කියනවා ඒ විවාහ වෙලා ඇඳේ විවාහයේ දවසේම ඉඳලම දෙන්න ඇඳේ මැද මල් මාලාවක් දාලා දෙන්න දෙපැත්තන හිටියේ. ඒ විතරක් නෙවෙයි ඒ දෙන්නාම සසර ආත්මවා සීගණ කා බුදු දෙන්න දෙන්න එකේ දෙන්නම මහනුවර පස්සේ දෙන්නම රහත් වුණා. එතකොට මේ කියන පිප්පලි කියලා ගිහි කාලේ කිව්වේ පිප්පලි තරුණයා මේ යාගේ මම හිතන්නේ ගිහි කාලේ මාත්‍යාවක් නැ බද්ද කාපිලාව වගේ කෙනෙක් යත රහත් වුණා පස්සේ මේ දෙන්න පස්සේ දෙන්නම තීරණය කළ රහත් මේ මහන වෙන්න කියලා බලන්න මේ දෙන්න ගෙමියා වටිනාම සිද්ධිය. මේ දෙන්න මහන වෙන්න එනකොට දෙන්නාම එකම ගාවා බුදුහාමර පහල වෙලා කියලා ආරංචි වෙලා දෙන්නම කෙස් බාලා සිවුරු වගේ ඇඳගෙන ආවා. එනකොට මග එනකොට තුම්මං හන්දියක් හම්බුණා. තුම්මං හන්දියකදී මේ දෙන්න කියනවා අපි දෙන්න මෙහෙම එකට ගියොත් දකින මිනිස්සු අපිට නිග්‍රහ කරන්න පුළුවන්. මේ දෙන්න තාපසවිල තාම එකට ඉන්නවා කියලා මිනිස්සු අකුසල් කරගනී. ඒ නිසා අපි ඉදිරියේ දෙන හන්දියේදී අපි දෙන්න වෙන්නේමු කියලා. අපි දෙන්න දෙන්නල යමු කියලා. එදාට එදා කියනවා මහ පොළොව කම්පා වුණා කියලා. මහපොළොව සැලවෙලා තියෙන ස්ථාන. ඒ කියන්නේ මේ දෙන ඉතාම දීර්ඝ කාලයක් එකට ආව විතරක් නෙවෙයි. ඉතාම අවංකව ආපු දෙන්නේ විතරක් නෙවෙයි. මේ මොහොතේ මේ ගත්ත තීරණය ගැන ඔබෙන් මෙල යන්නට. ඒ වගේ ඉතාම සුවිශේෂී කෙනින් මේ ධර්ම තුල තියෙන ඇත්තෙන් මේක. එතකොට අපි කිව්වේ ඇත්තෙම මේ බුදුහාමුදුරෝ දැන් මේ දෙවියන් සහිත ලෝකෙෙහි බුදුහාඳුර කියනවා මං ආශ්‍රව දුරු කළා ඉඳීම තමයි ආශ්‍රව නැතු ඉඳීම තමයි කියන්නේ මිනිසුත් එක්ක එකට හිටියට අපි මේ හුඟක් පැත්තකට ගියා අපි අර නෙළුම් පතේ ඉඳලා මේ ගියේ මිනිසුන්ට ඇලිලා හිටියේ නැහැ කියන එක දැන් මහකාශ්‍යපහඳුරත් මිනිසුත් එක්ක එකට පින්ඩපාතේ මිනිසුන්ගේ බැලඳුවට එකට ඉන්න වගේ මිනිසුන්ට දැනුණට මිනිසුන්ට එම සමීපුනේ නැහැ මිනිසුන්ගේ කෙලෙස් එක සමීපු දැන් බුදුහාඳුරත් කියනවා මම මේ තෘෂ්ණා ආශ්‍රව කාමයන් දුරු කළා මේ ලෝකේ ඉන්න කෙනෙක් මනුස්ස ලෝකෙ හිටියට අර නෙළුම් විලේ මඩේ හැදිලා මඩෙන් උඩට ඉක්මලා ඉන්න නෙළුම් මල වගේ සුවඳ හැමමින් නෙළුම් විලේ මඩේ තිබුණට මඩෙන් ඉක්මලා සුවඳ හැමමින් ලස්සනට තියෙන වගේ බුදුහාමුදුරුවොත් මේ ලෝකෙ හිටියට ලෝකෙ මිනිස්සුන්ගේ ආහාර පාන අනුභව කළාට ඒ මිනිස්සු දීපු පහසුකම් බුද්ධින්දට ඒ මිනිස්සුන්ගේ මැදන් මෙට ඇඟේ වෙලලකපු සිවුරු කෑලි සෙදි කෑලි වලින් සිවුරු හදලා හිටියට ඒ කිසිඳු කෙලසක් නැතුව ලෝකෙ හිටිය කෙනෙක් ඒක තමයි විශේෂත්වය. එතකොට මේ රජතුමාට ඕකයි බුදුහාමර කියන්නේ මෙන්න මේකයි මගේ වාදය. කෙලෙස් සහිත ලෝකේ කෙලෙස් නැතුව ඉඳීම තමයි මගේ වාදය. ඒක තමයි මගේ දර්ශනය. මෙහෙම කිව්වහම මේ රජතුමා මොකද කළේ? ආ එහෙමද කියලා අහලා ඔලුවත් වන්නලා නිකටත් දාලා ලතරේ වට්ටගෙන දෙවක් ටිකක් දික් කළා. ආ එහෙමද කියලා යන්නේ. තවත් කොහොමද බුදුහාමරේ මෙහෙම කියලා දහමක් අහන්න තරම් නන්දුවක් යාට ඇති උනේ නැහැ. එහෙම වෙලා තියෙනවා ඇත්තෙන් බුදුහාමුදුරුව පිළිගත්තේ බුදුහාමුදුරුව දැනගෙන හිටියේ හැම දෙනාටම එක විදිහේ ධර්ම අවබෝධයක් කර යන්න බෑ. ඔව්. නමුත් සමහර අය පස්සේ කාලේ එහෙම හොයා එහෙම අහපු කාරණා පස්සේ මතක් වෙලා පස්සේ අර්ථය සිහිපත් වෙලා සමහර අය පස්සේ කාලේ බුදුහාමුදුරුව හොයාගෙන ආවිල තියෙනවා. ඔව්. නමුත් මෙයා එකතර ප්‍රයෝජනයක් ගත්ත බව පේන නැහැ දඬපාණි. කෙහෙම කෙසේ වෙතත් බුදුහාමුදුරු මෙන්න මේ වෙච්ච සිද්ධිය දැන් එතන හවස් වරුවේ දැන් කොහෙද දැන් බුදුහාමුදුරු ඉන්නේ මේ බෙලි බෙලි බෙලි ඕ බොහොමයි කිමුල්වත් පුර මහා වනයේහි බෙලි ගසක් යට දානේ වළඳල විවේකසුවෙන් ඉන අවස්ථාවේ දණ්ඩපාණිය ඇවිල්ලා අහපු ප්‍රශ්නෙට තමයි මේ උත්තරේ දුන්නේ බුදුහාමුදුරු එතනින් ඊට පස්සේ නැගිටලා නැවත පන්සලට ගියා නිග්‍රෝධාරාමයට ගියා නිග්‍රෝධාරාමයට ගියාට පස්සේ වික්ෂුන් වහන්සේට මේ සිද්ධිය ඔක්කොම සඳහන් කළා මං ආදුරයාසන පින්න පාටි ගියා හවස් වරුවේ මේ වගේ මම මහවණේ බෙලි ගසක් යට හිටි ඉන්නකොට දණ්ඩපාණි මේ වගේ ආවා ආව අවස්ථාවේ මේ වගේ ප්‍රශ්නයක් ව මම මෙහෙම උත්තරයක් දුන්නා කියලා ඊට පස්සේ එක හාමුදුරු කෙනෙක් අහනවා බුදු හාමුදුරනේ ඔබ වහන්සේ කොහොමද මේ ලෝකයේ කෙලෙස් දුරු කරලා ආශ්‍රව නැති කළා භවයට තියෙන තෘෂ්ණාව නැති කළා ඔබ වහන්සේ ලෝකයේ ඉන්නේ කොහොමද කියලා අපිට කියන්න කියලා කවුද මේ කියන්නේ ඔව් ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා ඔබ වහන්සේ මේ වාදන කර කොහොමද ඉන්නේ කියලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ ලෝකයේ ස්වභාවය තමයි ලෝකෙ මිනිස්සු එතන ඉතාම වැදගත් වචනයක් කියනවා ප්‍රපංච කියලා ප්‍රපංච කියන වචනේ තේරුම තමයි කෙලස් කියන එක කෙලස් කියලා වෙනස් වචනවලින් කියනවා නම් තෘෂ්ණා දෘෂ්ටි මාන වලට කියන වචනයක් තමයි ප්‍රපංච කියන එක තෘෂ්ණා දෘෂ්ටි මාන කියන මේ තුනටම පොදුවේ ප්‍රකාශ කරන වචනේ තමයි ප්‍රපංච කියන වචනේ. ඒක දැනගන්න එක වටිනවා. බුදුදහමේ මේ වගේ මේ වචන ඉතාම සංකීර්ණ වචනයක්. මොකද සංකීර්ණ කියලා කියන්නේ බුදුදහමේ ඉතාම සංකීර්ණ වචන කීපයක් තියෙනවා. එයින් එකක් තමයි ප්‍රපංච. ඊළඟට අත්ත කියන වචනේ. ආත්ම කියන එක. ඒ වගේම සංඛාර කියන එක. මෙන්න මේ වචන ධම්ම කියන එක. ඔව්. ප්‍රපංච අත්. ඔව්. ප්‍රපංච. යන ප්‍රපංච. ඊළඟට අත්. සංඛාර. ධම්ම. මෙන්න මේ වචන හතර බුදුදහමෙහි බොහෝම ගැඹුරින් අවස්ථා රාශියකදී විස්තර කරපු වචන සමහර වචන තියෙනවා දැන් සංඛාර කියන පදේ එක එක තැන්වල එක එක අර්ථකථන තියෙනවා. ඒවා අපි ටිකින් ටික කරමු ඉදිරියේදී. දැනට මතක තියෙන ওই වචන ටික ওই එක වචනයක් වුණත් සති ගාණක් විස්තර කරන්න පුළුවන් ඒවා. ඒකයි ඒවා. තාම සංකීර්ණට දිව්‍යන වචනවා. එින් එකක් තමයි ප්‍රපංච කියන එක. ඒතර බුදුහාමුදුරුවෝ කියනවා ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ ස්වභාවය තමයි මේ ප්‍රපංච සහිතව ඉන්නේ. ප්‍රපංච සහිතව ඉන්නවා කියලා කියන්නේ කෙලෙස් සහිතව ඉන්නේ. ඒ ප්‍රපංච විසින් පුද්ගලයාව මැඩගෙන ඉන්නේ. පුද්ගලයා ග්‍රහණයට හසු කරගෙන ඉන්නේ කෙලෙස් විසින්. හරියට කියනවා හරියට බට දණ්ඩක් බටගස් තියෙනනේ. ලා බට දණ්ඩක් ගොබෙන් එළියට ඇදලා හරියට අවුවේ දැම්ම වගේ. අවුවේ දැම්මම මොකද වෙන්නේ? ඉතාලම දැඩි අවුරස්මේ බට ගොබයක් ඇදලා දැම්මත් මොකද වෙන්නේ? පිච්චිලා ඇඹරිලා ඔව් දුඹුරු පාට වෙලා යන්නේ අර සුදු පාටක පාටක් වෙනස් වෙලා ඇම්බරියල යන එක දවස එන්නේ අන්න ඒ වගේ තමයි ලෝකෙ මිනිසුත් කියලා මේ ප්‍රපංච විසින් පුද්ගලයාව අඹරලා පොඩි කරලා නැත්තට නැති කරලා තියෙනවා පුද්ගලයා අල්ලගෙන තියන රේල් පීලට අහුණා වගේ අන්න එවැනි ලෝකයක එවැනි ස්වභාවයෙන් යුක්ත ලෝකයක මෙන්න මේ ප්‍රපංච වලට යම් කිසි කෙනෙක් සතුටු වෙනවා නම් ඒ ප්‍රපංචවල ಗುಣ කියනවා නම් ඒ ප්‍රපංචවල බැසගෙන සිටිනවා නම් එවැනි ලෝකයා ඒත් එක්කම ගමන් කරනවා ප්‍රපංච කියලා කියන්නේ මොනවටද තෘෂ්ණා දෘෂ්ටි මාන ඔව් අපිට කොහොමද අපේ ජීවිතේට බලගන්නේ අපි ඔව් ඒ කියන්නේ අපි බලපු රූපයකට අහපු ශබ්දයකට නැත්තම් භෞතික දෙයකට ඔය වගේ දෙයකට අපි ඔව් ආසා කරා නම් ඒ ගැන අපි නිතර නිතර ಗುಣ කතන කරනවා නම් ඒ ගැන අපි ඇලිලිහින්නේ අපිට ඒක තේරෙන්නේ නැහැ බහිම් බලනකොටම අල්ලගෙන ඉන්නේ අපි ඒකයි ලොකු ප්‍රොසස් එකක් යනවා ඉත් එක. ඒතර බුදුහාමුදුරු කියනවා ඉතාලම සියුම විශ්ලේෂණය කළ ඔතනින් මිදෙන තමයි මාර්ගය කිමේ කියන්නේ. ඒතර සාමාන්‍ය ලෝකයේදී ලෝකෙ මේකට ඇලිලිහින්නේ බුදුහාමුදුරු කියනවා යම් කිසි කෙනෙකුට මෙන්න මේ ප්‍රපංච පිළිබඳව තෘෂ්ණා දෘෂ්ටි මාන පිළිබඳව යම් කිසි කෙනෙකුට අභිනන්දනයක් කියලා කියන්නේ ඒකේ සතුරු වීම, ඒ වගේම අභිවදති ඒ ගැන ಗುಣකතනිය, අජ්ජෝසය තිත්තති බැසගෙන සිටීමක් නැත්නම් අන්න ඒ නැති කෙනාට, ඒ නැති කෙනාගේ රාග, ద్వේෂ, දිෂ්ටි, විචිකිච්ඡා, මාන, බවරාග, අවිජ්ජා කියන මේ කෙලෙස් ඔක්කොම යාගේ කෙලවරට ගිහිල්ලා. යාගේ මොනවාක්වත් ඉතුරු වෙලා නැහැ. යම් කිසි කෙනෙක් මේවට බැසගෙන නම් ඉන්නේ, ආසා කරනවා නම්, ගුණකතන කරනවා නම්, මේ වගේ එක් ඇලිලා නම් ඉන්නේ, මේ වගේ සතුටු වෙනවා කියලා කියන්නේ. අර හැමදේම තියෙනවා. මේකේ සතුටු වෙන්නේ නැහැ කියලා කියන්නේ දුක් වෙනවා කියන එක නෙවෙයි. හොඳට මතක තියාගන්න. මේ වගේ සතුටු වෙනව නැහැ කියන්නේ දුක් වෙනව කියන එක නෙවෙයි. ඔව්. අවබෝධයෙන් ඉන්නේ. එයා මේ කෙලිස් ලස්සන දේ ලස්සන හැටියට ලෝකේ දකිනවා. බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන්නේ නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ. ලෝකේ ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. ලෝකේ ලස්සන දේවල් කෙලස් නෙවෙයි කියලා. සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ. සංකල්පේ වශයෙන් තමන්ගේ හිතේ මානසික කෙලස් වශයෙන් ගත්තොත් තමයි මේකේ දුක එන්නේ. ලස්සන මලක් දැකලා, රෝස මලක් දැකලා දැකපු විදිහටම සතුටු වුණාට නෙවෙයි දුක. ඒකට අල්ලගන්න ගියොත් ඒත් එක්කම එන දුක් සමුදායක් තමයි එනවා. නමුත් අපි බොහෝ විට අපි සාමාන්‍ය ස්වභාව විදි මේක දැක්කයි කියන්නේ මැතෙමට අතට ළඟට නොගත්තා. මේක ඇතැමිට බැස ගන්නවා අපි ඒක. අපිට හිතෙන්නේ අපි ඒක ඇලුනේ නැහැ කියලා. නමුත් මේක ඊටාම සියුම් විදිහට යම් ප්‍රමාණයකට අපට එනවා. අපට මුලින්ම දුර වෙන්න අමාරුයි. ඒක ටිකෙන් ටික පියවරෙන් පියවර තමයි ඉදිරියට යන්න ඕන අපි. ඇතැමිට බලපු දෙයකට ආවස්සන හැටල බැලුවත් ඇති ඉතින්. සම්දයක් ඇහෙනා කියලා පොඩ්ඩක් හරි හිත ගිය ගමන් හරි. අපි ඒකෙන් බැඳිලා ඉන්නේ ඒක. චුට්ටක් මතක තියාගත්තත් ඉවරයි. ඇතැම් මේට මතක තියාගන්න පුළුවන් කෙලෙස් නැති වෙන විදිහට අපිට. නමුත් අදාපි මතක තියාගන්නේ කෙලෙස් ටිකත් එක්කමයි. හරියට අර කෙහෙල ගෙඩිය ලෙල්ලත් එක්කම ගිල්ල වගේ. අදාපි කෙහෙල් ලෙල්ලත් එක්කම ගිලලා තියෙන ගත්තුමහු දේවල් එක. ඒක තමයි අපට දුක කියලා කියන්නේ. හරියට ලෙල්ල ඉවත් කරගත්තා නම් දුක නැහැ. දැකපු දේවල් හරියට කෙලස් ටික ඇති නොවන විදියට අපට ඒක ගන්න පුළුවන් අපි බුද්ධිමත් නම්. එතකොට අපිට මතකයේ තියෙනවා කෙහෙල ගෙඩිය බඩට ගියා ඇඟට ජීර්ණ වෙනවා. නමුත් අර දුක එන්නේ අපට ඒත් එක. එතකොට බුදුහාමුදුරුවෝ මේ ස්වාමීන් වහන්සේට කියන්නේ කොහොමද යම් කිසි කෙනෙක් අර ප්‍රපංච වලින් මැඩලන්න බැරි නම් ඒ ප්‍රපංච වලට යම් කිසි කෙනෙක් ප්‍රපංච වල ගුණ කියන්නේ නැත්නම් ඒ ප්‍රපංච වලට බැසගෙන නැත්නම් ඒ ප්‍රපංචවල සතුටු වෙන්නේ නැත්නම් ඒක නා අර කෙලෙස් සියල්ලේම රාග, ద్వේස, දෘෂ්ටි, විචිකිච්ඡා, මාන, බවරාග, අවිජ්ජා ඒ ඔක්කොම කෙලවර කොටයි ඉන්නේ. ඔයි බෝල්ඩ් කරලා තියෙන්නේ මේ වැදගත්ම දේවල් ටික. එතකොට එයා මේ ටිකේ කෙලවරට ඒ විතරක් නෙවෙයි මේ තැනත්තාට එහෙම ඉන්නකොට මෙයාට තියෙන වාසි ටික මොකද්ද? යාට කලහ නැ, විවාද නැ, දඬු මුගුරු ගැනීම නැ, බොරු කීම් නැ, කේලම් කීම් නැ, ලාමක අකුසල් මුකුත් ඔහුගේ ළඟ නැ. මේ වාද බේද කලහ කෝලහර බොරු කීම් කේලම් කීම් මේ සියල්ලක් නැති වෙන්නේ මොකක් නිසාද? අර කෙලෙස් ටිකත් එක්ක ඉන්න නිසා. අර තමන් කලින් අහපු දැකපු දේවල් පිළිබඳව තියෙන වැස ගැනීම ආසාව නිසා තමයි අපට අවසානයේ මේ දුක් ටික කරා පියන්නේ. එතකොට අර දණ්ඩපාණිත බුදුහාමුදුරුවෝ කෙටියෙන් සඳහන් කරපු කාරණා ටික මේ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ තව දුරටත් විස්තර කරනවා මේ ස්වාමීන් වහන්සේට. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මෙතන නැවතුණාද? ස්වාමීන් වහන්සේලා නැවතුනේ නැහැ. උන්වහන්සේලා තව දුරටත් මේ ධර්ම කාරණා ගැන අර්ථ විස්තර අහන්නට සූදානම් වෙන්නේ. දැන් මොකද කරන්න හදන්නේ? දැන් මේ ස්වාමීන් වහන්සේලට කියනවා කොහටද? අපි කිව්වනේ ඒ තදග්ගම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛූනම් සංකිට්ඨේන දේශිතං විත්තරේන දේශිතෝ යදිදම් මහකච්ඡානෝ කියලා. කෙටියෙන් විස්තර කරපු දේවල් විස්තරාත්මකව දේශනා කිරීමේ දක්ෂයා අගතම්පත් කියලා මහකච්ඡාන හඳුරුවා. දැන් මේ හාමුදුරු යනවා ඉතුරු ටික අහගන්න කොහාටද එමු? මහා කච්චාන හාමුදුරුව මේ යනවා. ගිහෙල්ල මහා කච්චාන හාමුදුරන්ට අර සිද්ධිය ටික ඔක්කොම ප්‍රකාශ කළා. බුදුහාමුදුර අපට මෙහෙම කිව්වා දණ්ඩපාණි හම්බුනේ කියලා. දණ්ඩපාණිට මෙන්න මේ ටික බුදුහාමුදුර කිව්වේ කියලා කිව්වා. ඊට පස්සේ දණ්ඩපාණි ඊට කෙටියෙන් කිව්ව දේවල් ටික අපි තවත් විස්තරාත්මකව අහගත්ත බුදුහාමුදුරන්ගෙන් අන්න ඒ ටික අපට තව දුරටත් විස්තර කරලා දෙන්න කියලා මේ හාමුදුරුව කාටද කියන්නේ? මහා කච්චාන හාමුදුරන්ට කියන්නේ. මහා කච්චාන හාමුදුර මොකද කියන්නේ? ඔබ හරියට මහා අරටුව තියෙන ගහක් ළඟ ඉඳලා අරටුව බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ ගහේ මුල අරටුව අයින් කළා ගහේ කොළාතු ටික හොයාගෙන ආව වගේ බුදුහාමුදුර ළඟ ඉඳලා හරියට මං හොයාගෙන එමත් කියලා. බුදුහාමුදුරුව තමයි ධර්මස් ස්වාමී, බුදුහාමුදුරුව තමයි මේ ධර්මයේ ප්‍රධානියා. උන්වහන්සේ ළඟ ඉඳලා මගේ ළඟට මේක අහන්න එහෙම හරියට අරටුව සහිත අරටුවක් හොයාගෙන ගිහිපු කෙනෙක් හරියට ඒ අරටුව සහිත ගහේ මුල සහ කඳ කොටස අයින් කළා හරියට අතු කොළ ඉති අල්ලගත්ta වගේ මේ මාව හොයාගෙන එහෙම කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ එහෙම කියන්න එපා, අපි දන්නවා බුදුහාමුදුරුව ධර්මස් ස්වාමී කියලා. අපි දන්නවා බුදුහාමුදුරුවෝ කියන්නේ බ්‍රහ්ම භූතයි, ඥාන භූතයි, ධර්ම භූතයි, සක්ෂු භූතයි කියන එක අපි දන්නවා. නමුත් බුදුහාමුදුරුවම ප්‍රශංසා කරලා තියෙනවා ඔබ වහන්සේ කෙටි කාරණා විස්තරාත්මකව කරන කෙනෙක් හැටියට බුදුහාමුදුරන්ගෙන් සම්භාවනාවක් පාත්‍රලා තියෙන ඔබ වහන්සේ. ඒ නිසා අපි මේ බුදුහාමුදුරුව හොයාගෙන ආවේ කියලා. ඔබ වහන්සේ හොයාගෙන ආවේ කියලා. ඊට පස්සේ කහා හොඳයි එහෙනම් මම කියන්නම්. හොඳයි හොඳට හොඳට එහෙනම් අහගන්න කියලා. දැන් මේ නිතරම බලන්න මේක ඉතාම වැදගත් ලක්ෂණයක් තමයි. බුදුහාමුදුරෝ වාර 1000ක් බණහපු කෙනෙකුට වුණත් නැවතහනකොට කියනවා සාදුකම් මනසේ කරවත කියලා, හොඳට 100ෙන් අහන්න කියලා. කියලා තමයි පටන් ගන්න. දැන් මහකච්චන හාමුදුරුවොත් එහෙමයි. දැන් මේ ආපු හාමුදුරුවොත් නිකන් අය නෙවෙයි, බණ දහම් අහලා බුදුහාමුදුරුවන් ඉතර ආශ්‍රය කරන එකත් කියනවා එහෙනම් හොඳට අහගන්න කියලා. දැන් අපිත් හාමුදුරුවෝ බණ කියනකොට මුලින් කියන්නේ ඔය සුණාත දහරේද චරල් ධම්මේ කියලා. හොඳට අහන්න දරා ගන්න ඒවා හැසිරෙන කියලා මුලින් ධර්මාවදෙන් දෙන්න දෙන්නේ කියලා අපි කියන්නේ. ඒක ඇත්තෙම මේ බෞද්ධ සම්ප්‍රදායේ තියෙන එකක් මේක. අර හාමුදුරන්ට කිව්ව එහෙනම් හොඳට අහගන්න කියලා. ඇත්තෙම බුදුහාමුදුරන්ගේ කාලේ හුඟක්ම බණ අහලා තියෙන්නේ හාමුදුරුවෝ. බණ කියලා තියෙන ටිකයි. දැන් කාලුණත් ඇත්තෙම අපි බණ කියන්නේ ටිකයි මේ අතට. අපි ඊට වඩා බණ අහනවා. එක බණක් කියනකොට බණ 10කට වඩා අපි අහනවා. අපි ධර්මයේ දන්නවා කියලා නිකන් ඉන්නේ නැහැ. කියවන මහන තව තවත් මේක ප්‍රකට කරගන්න මේක. ඔය කියන්නේ අපි තෝරගත්තු බණ ටිකක් තියෙන හොඳ හාමුදුරු කීප දෙනෙක්ගේ අපි ඒව තමයි අහන්නේ ඇත්තෙන්ම. මොකද ධර්මඥානය ලබන්න අපි හුඟක් බණ අහලා තියෙනවා. ඒ අතරේ වඩ වඩාත්ම අපි ඊටාම ගැඹුරුම වැදගත්ම කාරණා කියන දේශ ගැන වහන්සේලා තෝරගෙන තමයි දැන් අහන්නේ. මොකද කාලය තමයි ඒ වගේ හාමුදුරු කීප දෙනෙක් ඉන්නවා. අපි නිතරම කියන්නේ මානකඩ සූදස්සන හාමුදුරු වගේ. මාන කඩවර සුදස්සන හාමුදුරුව වගේ ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් කියන ඒ හාමුදුරු විතරක් නෙවෙයි. ඒ වගේ හාමුදුරුවන්ගේ බණ වැඩිපුර අහන. මොකද හරියටම ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට එකපාරම තේරුම් ගන්න අමාරුයි ඒවා. නමුත් සරලවත් කියනවා. ගැඹුරුයි කියලා මම හිතන්නේ නැපා. මොකද අපි ඇමරිකාවේ ඉන්නේ නේද? ඇමරිකාවේ ඉන්න හැටියට ගැඹුරුයි කියලා හිතන්නේ නැපා. මොකද අමාරුම දේවල් තමයි මෙහෙය කරන්නේ. මාන කඩවර සුදස්සන හාමුදුරුවෝ මෙහි දැන් විශ්වවිද්‍යාලයක අමාරුයි කියලා මේ හොඳ විශ්වවිද්‍යාල අයින් කළා පහළ විශ්වවිද්‍යාලයකට යන්නේ නැහැ නේ කිසිගෙන එන්නේ යන්නේ ඉතලම විශ්වවිද්‍යාලයකට යන්නේ ආයි කවදාවත් කියන්නේ හාලි විශ්වවිද්‍යාලයේ සබ්ජෙක්ට් අමාරුයි ගුරුවරු ටිකක් අමාරුයි ඒ නිසා අපි මේ පොඩි එකකට යන් කියලා කවුරුවත් යන්නේ නැහැ. අපි දක්ෂ වෙන්න ඕන. ඒ කියන්නේ අපේ දක්ෂතාව, ඒ කියන්නේ අපිට ඇත්තෙම අපි ඒ සඳහා සුදුසුකම් ඇතුව ඉපදෙලා ඉන්නේ ඇත්තෙම. අනිවාර්යයෙන්ම අපේ වයස කිසිම ගැටලුවක් නැහැ. අපේ අධ්‍යාපනික මට්ටමවත් ගැටලුවක් නැහැ ඇත්තෙම. මොකද දැන් බුදුහාමුදුරන් කාලේ හිටිය සමහර හාමුදුරුවරු මාස 4කට හතරපද ගාතාවක් පාඩම් කරගන්න බැරි වුණා. එච්චර අධ්‍යාපනික මට්ටමේ පල්ලෙ හිටියයි. නමුත් ධර්මයේ කියවු ගම හේතුඵල ධර්ම තේරුම් ගියා. ඒ කියන්නේ උපාධි ගැනීමයි විශ්වවිද්‍යාලයමයි ධර්මයේ තේරුම් ගැනීමේ හාත්පසින් දෙකක්. මොකද සසරේදී අපි දිනු කරපු මට්ටම තමයි ධර්ම අවබෝධය කරා යන්නේ. එතෙන්දී අපි විශ්වවිද්‍යාල උපාධියක් ගන්න දැක්ස නැති වුණාට, ඇතැමිට භාෂා කීපයක් බැරි වුණාට මේ ධහම හරියට නිවැරදිව කියද්දී අපි එතන දැක්ස වෙනවා. අපි එතන දැක්ස වුණොත් අපි අනිත් දේවල් ටික ඔක්කොමත් එක විට මෙනවා. දැන් චුල්ලපන්තක හාමුදුරුවෝ කියන්නේ මාස 6කදී ගාථා හතරපද ගාථා පාඩම් කරගන්න බැරි වෙච්ච හාමුදුරුවෝ බුදුහාඳුරන්ගෙන් භාවනා කමටහනකින් රහත් වුණ රහත් වෙච්ච ගමන් ත්‍රිපිටකෙම කඩපාඩම් වුණා. එකපාරම. අර බුද්ධිය හිලටම ගියා. ඒ නිසා අපි ගැඹුරුයි කියලා හිතන්න හොඳ නෑ. ගැඹුරු එවනම් ගැඩිපුර බාර ගන්න කහන එකයි තියෙන්නේ. ඔව් මොකද අපට ලැබිච්ච ලොකුම වාසියක් මේක. මේ වාසිය අපි ලබා ගත්තොත් තමයි ඇත්තෙන්ම අපි ජීවිතෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නේ. මොකද නැත්තම් අපි කොයි තරම් ලෝකයන්ට මොනව කරත් අපි ජීවිතෙන් ප්‍රයෝජන ගන්න වෙන්නේ නෑ. අපි ජීවිතෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නෙම මේ දහමෙහි ඉතාම ගැඹුරු කාරණා අපි දක්ෂ විදියට අහලා දක්ෂ විදියට තේරුම් ගන්න උත්සාහ කරොත් එතෙන්දී අපට පූර්ණ අවධානය යොමු කරන්න වෙනවා. ධර්මදේශනාවක මුලින්ම අග දක්වා නොකැඩී යන විදිය අවධානය තියාගන්නට ඕන. පොඩ්ඩක් හරි අවධානය හිමි ගියොත් ඇතැමිට අවබෝධ වෙන්නේ නැහැ. අවධානය තමයි ඉතාම අවශ්‍ය දෙය. බණ අහනවා නම් අහන එකට උප්පරිම අවධානය යොමු කරන්න ඕන අපි. එතකොට අර දණ්ඩපාණිට කිව්වේ ඉතාම කෙටියෙන් මොකද කිව්වේ? දණ්ඩපාණිට කෙටියෙන් කිව්වේ කෙටියෙන් කියනකොට කොහොමද කිව්වේ? මගේ වාදය තමයි වාද නොකර සිටීම. මම කෙලෙස් ආස්ත්‍රව දුරු කරලා ඉන කෙනෙක්. ඕක තමයි මගේ වාදය. ඊට පස්සේ ඒක ටිකක් විස්තර කළා ස්වාමින් වහන්සේට. කොහොමද ස්වාමින් වහන්සේට විස්තර කරනවා? විස්තර කරේ ප්‍රපංච ගැන, ප්‍රපංච වචන විස්තර කළා. එතෙන්ද කිව්ව මේ තෘෂ්ණා දෘෂ්ටි මාන ඇති නොවන විදිහට මම ඉන්නවා. මම මේක කෙලවර කළා ඉන්නේ. මට වාද විවාද නැහැ, කලහ නැහැ කියලා. ඒක තමයි තවදුරටත් අහන්න ආවේ මහා කච්චාන හාමුදුර ළඟදී. මහා කච්චාන හාමුදුරුවෝ ඊට පස්සේ මේක ටිකක් තවත් විස්තර කරනවා. මහකච්චන හඳුනා ප්‍රපංච කියන වචනේ ප්‍රපංච හටගන්න හැටි ඊළඟට විස්තර කරනවා. කොහොමද විස්තර කරන්නේ? පාලියෙන් කියනවා නම් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. ඒක තමයි සිංහලෙන් ওই දෙවෙනි පිටුවේ මුල තියෙන්නේ කළු අකුරෙන්. ඇවැත්නේ ඇසත් රූපයත් නිසා චක්කු විඤ්ඤාණය හටගනී. ඒ කියන්නේ ඇස තියෙනවා නම් රූපය තියෙනවා නම් මේ දෙකම එකතු වෙච්ච තැනදී චක්කු විඤ්ඤාණය හටගන්නවා. තින්නම් සංගති පස්සෝ මේ තුන ඇති වෙ ඇති උණු තැන ස්පර්ශය කියන එක මේ දෙකේ සම්බන්ධ වීමක් වෙනවා. පස්සපච්චා වේදනා ඒ දෙක ස්පර්ශය නිසා වේදනා හට ගන්නවා. යම් වේදේති සංසංජානාති යමක් විනේ දේ හඳුනා ගන්නවා. යම් සංජානාති සං විතක්කේති යමක් හඳුනා ගනි දේක විතර්කණය කරනවා. නැවත නැවතත් හිතෙන් මෙනෙහි කළ බලනවා. යම් විතක්කේති සම්පපංචේති යමක් විතර්කණය කරයිද අන්න ඒ දේ ගැන ප්‍රපංච තෘෂ්ණා දෘෂ්ටිමාන හට ගන්නවා. අන්න ඒ හටගත්තු ප්‍රපංච විසින් මේ පුද්ගලයා අතීත වර්තමාන අනාගත පිළිබඳව පුද්ගලයා කෙලෙස්වල හිරගත කොට තියෙනවා. යමක් ඇසෙන් රූපයක් දැක්කනම් දකිනකොටම මේ ටික මතක තියාගන්න. මේ පියවර කීපයකට ගියාට අසුරු සැනක් ගහනකොට ඔක්කොම ටික ගිහිල්ලා රූපය බලනකොටම ගිහිල්ලා ඔක්කොම හිතන්නවත් දෙයක් නැහැ. කණෙන් ශබ්දයක් අහනවා නම් අහනකොටම ගිහිල්ලා අපිව හිර කළා ඉවරයි. මේ ටික බුදුවරෙක් විසින් වෙන් කළා හඳුනා දුන්නට මේව ප්‍රායෝගික ලෝකේ මෙන්න මේක කියලා රූල් ගහලා දක්වන්න බෑ. මේක ඉතාම වේගවත් මානසික ක්‍රියාවලියක් මේ. අපි රූපයක් දැක්කා කියන්නේ මේ ඔක්කොම ටික වෙලා. එතකොට සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙකුත් රූප දකින්න වගේ අපට පේනවා. නමුත් උන්වහන්සේ සියල්ලක්ම මනසින්ම මේ ටික ග්‍රහණය කරගන්න මට්ටමට ඇවිල්ලා. ඒක රහතන් වහන්සේ කෙනෙක්ගේ තියෙන සුවිශේෂත්වයක්. නමුත් අපට සාමාන්‍ය මට්ටමේදී අපේ ස්වභාවය තමයි අපි රූපයක් ඇහුවා කියන්නේ ශබ්දයක්, රූපයක් බැලුවා කියන්නේ ශබ්දයක්, ඇහුවා කියන්නේ ගඳ සුවඳක් ඉඳා කියන්නේ දිවෙන් රසයක් ඉඳා කියන්නේ මේ ඔක්කොම ටිකට අපි හිරගත වුණා කියන එක. එතකොට මෙන්න මේක ඇති වුණා නම් ඇති වෙච්ච ගමන් ඔක්කොම ටික එකපාරට ගිහිල්ලා මේ සංඥා විසින් ප්‍රපංච විසින් අපිව අල්ලාගෙන මැඩගෙන තියෙනවා. අර අව්වේ දාපු බට ගහ වගේ. ඒ විතරක් නෙවෙයි මේක ඊට පස්සේ විස්තර කරනවා. මෙන්න මේ දේවල් වලින් ගත්තු අරමුණු ටික නිසා ওই කළු අකුරෙන් තියෙන එකට පල්ලෑ ওই ටිකක් ලොකු ඡේදයේ ඊළඟට විස්තර වෙනවා මේ ටික. මේ චක්කු විඤ්ඤාණය හටගෙන ස්පර්ශය හටගෙන වේදනා ඊළඟට ප්‍රපංච විතරක මේ ඔක්කොම ටික දිගට ඇතිවන්නේ ඇතිවීමේ ස්වභාවය විස්තර කරනවා. ඊළඟට කියනවා ඒ ටික ඇති නොවන විදිය. ඇස පහළ නොවුනා නම් දැන් මෙතන ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. මේකයි බුදුදහමෙහි තේරුම්ගත යුතුම කාරණය. මේක වෙන කිසිම දහමකින් අසන්න බැරි දහමක්. බුදු දහමෙහි සැබෑ දහමක් ඇහුවොතින් විතරක් අහන්න ලැබෙන. ඇතැම් විට මේක අහන්නම කල්ප ගානක් ප්‍රාර්ථනා කරගෙන ආපු අය අපි. නිකන් නෙවෙයි හිතන්නේ මේක ඉතාම සරල දෙයක් කියලා. ලෝකයන්ෙත් හැම දර්ශනයක්ම විස්තර කරන්නේ ඉපදුණු මොහොතේම ඇස පහළ වුණා මැරෙනකම් මේ ඇහැ තියෙනවා කියලානේ. බුදු දහමෙත් එහෙම එකක් ගැන කියනවා, ඒ මස ඇස මේ පේන ඇසයි. ඔව් ඒක තේරුම් ගන්න එක ලියති. මේ පේන ඇහැ අල්ලන්නත් පුළුවන්. ඒ පේන ඇහැ මැරුණට පස්සෙත් උස්සල බැලුවොත් මේ ඇහැ පේනවා. මේක තියෙනවා. නමුත් බුදු දහමෙන් කියන්නේ ඒ ඇස නෙවෙයි මේ. බුදු දහමෙන් කියන්නේ ඇස ඒ මොහොතට ක්ෂණිකව පහළ වෙන ඇසක් මේක. මේ රූප ටික මේ හේතු ටික තියෙනකොට මේක තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. ඇස තියෙන තැන මේ ඔක්කොම ටික එක විට පහළ වෙලා තියෙන. ඔව් කන තියෙනවා ඒ ශබ්දය ඇහුණා කියන්නේ මේ ඔක්කොම සිද්ධාන්තේම පහළ වෙලා. ගඳ සුවඳක් වින්ද කියන්නේ මේ ටික ඔක්කොම එක විට පහළ වෙලා. දිමේ රසයක් වින්ද කියන්නේ මේ ටික එක විට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ එක විට එකයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මෙයාට හිතෙන්න පුළුවන් කණෙන් ශබ්දත් අහම මන් දිහත් බලමි මේ පුටුවෙත් වහඩියල ඉන්නවා කියලා නේ. ඔව් ඒක වේගය වැඩි නිසා අර ගිනි පෙල්ලක් වේගෙන් කරකවනකොට රවුම් පේනවා වගේ අපිට මේ ඔක්කොම එකට ගියාට හැම එකක්ම වෙන වෙනම මේ තියෙනවා. ඔව් අර චිත්‍රපටියක් බලනකොට ප්‍රොජෙක්ටරේ වේගෙන් යනකොට ඔව් අර පේන වගේ. නමුත් ඇත්තෙන්ම චංචල රූප නැහැ චිත්‍රපටියක් බැලුවට. වෙන වෙනම නිශ්චල රූප තියෙන්නේ. නිශ්චල රූප රසක් වේගයෙන් එක තැන කරකැවෙනකොට තිරේ අපට චංචල රූප වගේ පේනවා. තා පැත්තකින් හඬක් දානවා. අපි අර තිරේ දිහා බලාගෙන ඉන්නවා. එවැනි ලෝකයක අපි ඇත්තෙම මේ ඉන්නේ. චංචල ලෝකයක අපි මේ නිශ්චල රූප මවාගෙන. නිසල ලෝකයක අපි මේ චංචල රූප මවාගෙන අපි ඒවට මේ ආශා කරමින් මේ ලෝකයේ තුල මේ ඉන්නේ. එතකොට ඇස බුදුදහමේ ඇස පහළුණා කියලා කියන්නේ ඇසට රූපය සම්බන්ධ වෙන අවස්ථාව. ඒක ක්ෂණිකව හැම මොහොතකම ඇති වෙලා නිරුද්ධ වෙන එකක්. එකක් ඇති වෙනවා නිරුද්ධ වෙනවා. අනිත් එක කණෙන් ඇති වෙන එක නෙවෙයි. ওই ඔක්කොම වේගයෙන් ක්ෂණිකව වෙමින් තියෙන එකක් නැති වෙන අනිත් එක වෙන කොහොමෝ. ඒ එකක් පහළුණා කියන ඇසෙන් රූපයක් දැක්කයි කියන්නේ පංච උපාදාන ස්කන්ධේම හටගත්තා කියන එක. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහම ක්ෂණිකව හටගත්තා. හටගත්ත විතරක් නෙවෙයි ඒක නිරුද්ධත් වෙලා ඇසෙන් දැකපු රූපය මනසට ගිහිල්ලා ධම්මාලම්බනයක් විදිහට තමයි මනසින් මෙනෙහි කරනකොට තමයි ඒක දැනගන්නේ ඇත්තම මේ ඔක්කොම ගිහිල්ලා. දැන් අර කෑම පිඟානේ තියෙන ටික රස බින්දිනකොට මෙහාටත් ගිහිල්ලා නේ ඇත්තම ඔක්කොමනේ කටේනේ. අපි තාම මේ පැත්ත බලන් ඉන්නේ මේ ටිකේ කියලා නේ. ඔක්කොම ගිහිල්ලා. ඔව් දැන් රස බින්දිනකොට මෙහාටත් ඇවිල්ලා. රූපය අපි අතන පේන රූපය කියලා කිව්වට මෙහෙ ගිහිල්ලා ඇතුලෙන් තමයි විඳින්නේ මේක. අතන රූපය බලපු එක විඳිනකොට මෙහෙ ගිහිලා ඉතාලම ශනිකව මේක ගිහිලා. එතකොට බුදුදහමෙන් කියන එක ඇත්තෙම මෙන්න මේක තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. මෙන්න මේ අත්දැකීම මේක අපි බණ හුඟකට අහලා තියෙනවා නේද හැමදාම කියන්නේ මේක ඇත්තෙම. අපි හැමදාම මොන බණ කිව්වත් මෙතෙන්ට අන්තිමට ફોකස් කරන්නේ. ඇත්තෙම ඒක උණයි කියලා හිතන්නේ රිපීට් එකක් කියලා. ඒක තමයි බුදුදහමේ ලක්ෂණය. ඒක නොවුනොතින් තමයි මේගොල්ලන් ප්‍රශ්න කරන්න ඕන. මොකද බුදුදහමේ අවසාන ඉලක්කය මේක. මෙන්න මේ අවබෝධය කරා යන්නයි බුදුදහමේ හැම ධර්මයක්ම තියෙන්නේ. ඔව් බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි මම පෘථග්ජන කෙනාට සේක පුද්ගලෙක් වෙන නම් සේක කියන්නේ මාර්ගඵල ලබන්නත් මාර්ගඵල ලැබපු කෙනාට රහත් වෙන්නත් රහත් වෙච්ච කෙනාට පිරිනිවන් පාන තෙක් සුවසේ ඉඳීමත් සැප විහරණයෙන් ඉඳීමටත් මම එකම එකයි දේශනා කරන්න කියලා. පෘථග්ජන කෙනාට සේක වෙන්නත් සේක කෙනාට අසේක වෙන්නත් අසේක කියන රහතන් වහන්සේට රහතන් වහන්සේට පිරිනිවන් පාන තෙක් ඉන්නටත් මම දේශනා කරන්නේ එකම එක දෙයයි කියලා. ඒ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධය මේ අසකනනාසාදී අරමුණු කරගෙන තිබෙන මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයෙහි හට ගැනීමත් නැතිවීමත් ආස්වාදයත් ආදීනමයත් නිස්සරණයක් විතරයි කියේ. කාටත් එකයි කියන්නේ. ওই එකම දේ තමයි විවිධ න්‍යාය වලින් විවිධ පරයය වලින් බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. ඔව් තේරුම් ගන්න. ඒ පුද්ගලයාගේ ශ්‍රාවකයන්ගේ බුද්ධි මට්ටම අනුව ඒ අවස්ථාව අනුව විවිධ න්‍යාය වලින් විවිධ ක්‍රම වලින් මේ කියන්නේ ඒක. එක එක ක්‍රම වලින් මේක කියන්නේ ඒ ශ්‍රාවකයන්ගේ ඔඩියන්ස් එක හැටියට. එතකොට දැන් අපටත් අපි හැම බණකදීම මුලින් සරලව පටන් ගත්තට අවසානයේ අපිට මෙතෙන්ට යන්නට ඕන. ඒ නිසා මෙන්න මේක අහපු වාර ගන්න වැඩි වෙච්ච ප්‍රමාණයට හිතේ දරාගත්තු ප්‍රමාණයට සති සම්පජඤ්ඤත් එක හිතිය ප්‍රමාණයට අපේ යාළුවෝ දෙන්නත් එක හිතිය ප්‍රමාණයට මේක තමන්ගේ හිතේ ස්ථාවර වෙනවා පර්මනන්ට් වෙනවා. එතකොට මහා කච්චන හාමුදුරුවෝ මොකද කියන්නේ? ඇස නැතිනම් අයෝනසෝ මනසිකාණ යුක්තව පහළ වෙච්ච ඇසක් හට නොගත්තා නම් අනිත්‍යක මොනවාක්වත් හටගන්න ඉඩක් නැහැ. ඔය මෙතනින් පටන් ගත්තොත් පටන් ගත්ත වේ කනිත්‍යකට යන්නේ නැවත්තන්න බෑ. ඔය ඒ කියන්නේ මේ ඇස පහළ වෙන මොහොතේ මේක හරියට නොදෙනුවත් හටගත්තොත් අනිත් එක පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරණ ටික ඔක්කොම ගිහිල්ලා ප්‍රපංච ඇති වෙනකන් ඔක්කොම ටික ගිහිල්ලා නැවතින්නේ. අපිට මේ ලෝකෙදි මේ අනිත්‍යයි දුකයිනත් නැහැ කියලා මෙනෙහි කරන්න පුළුවන්. නමුත් මෙනෙහි කරාට අර ඇති ලෝකයක් අල්ලගෙන තමයි මෙනෙහි කරන්නේ අපි. අරක ඉස්ත්‍රයයි කියලා අරගෙන ඉස්ත්‍රය කියලා හිතාගෙන ඒකට තමයි පහර ගහන්නේ. මුලදී අපි එහෙමයි කරන්නේ ඇත්තෙම. මුලදී අපි මේ රූපය අනිත්‍ය එහෙම කියලා අපි කියන්නේ. නමුත් පස්සේ යනකොට අපි කෙලින්ම මේ පැත්තෙන් බලන්නේ. දැන් උදාහරණයක් ඇරෙට අපි අර පොඩිම කාලේ බලන්න අපි අපේ ගෙදර සීනුවක් තිබුණා නම් පොඩිම කාලේ ගෙදර ඉස්සරහා සීනුවක් නාද කරාම අපි යන්නේ කොහෙටද? පොඩිම කාලේ අපි දුවන්නේ සීනුව ළඟට. සීනුව සද්ද බලන්න යන්නේ. ඔව් සීනුව සද්ද බලන්න යන්නේ. ගෙදර ඩෝබෙල් එක ගැහුවා නම් පොඩිම කාලේ තිබ්බනම් සීනුව ළඟට තමයි සද්ද බලන්න යන්නේ. නමුත් අපි ලොකු වුණාම යන්නේ කොහෙටද? සීනුවක් සද්ද ඇහුණා. දොරකඩට යන්නේ. දැන් අපි දැන් ඉන්න මට්ටමෙන් අපි යන්නේ අර පොඩි ළමයා සීනුව ළඟට යනවා වගේ රූපයක් දැක්කම රූපේ හොයන්නේ දැන් අපි යන්නේ. බුද්ධියෙන් ඉහළට ගියාට පස්සේ මේ පැත්තට එන්නේ. මේකම තමයි කණ්ණාඩිය ළඟ සිද්ධාන්තය. කණ්ණාඩිය ළඟදී අර බල්ලෙක් පූසෙක් වගේ කණ්ණාඩිය ළඟට ගියාම එයා කණ්ණාඩියට තමයි ගහන්නේ බනින්නේ. පුයර ටිකක් එමෙ දුන්නොත් දාගන්න කියලා කණ්ණාඩියකට අය පුයර දාන්නේ. ඔයා කණ්ණාඩිය වෙනස් වෙන නම් කණ්ණාඩියේ රූපේ නේ වෙනස් කරන්න ඕනේ, මිහි රූපය වෙනස් කරන්න ඕනේ. අපිටත් ඒ වගේ බාහිර එක වෙනස්, බාහිරින් එන දුක නැති කරන්න අපි ගෙදර හස්පරස් කරනව, මල් වවනවා, ගස් කපනවා, ඔක්කොම කරන බාහිර දේවල්. ඇතුළයි වෙනස්, ඇතුළ වෙනස් වෙච්ච ගමන් මල් ගහ කෙලින් තිබ්බත් එකයි, රවුමට තිබ්බත් එකයි, ඔක්කොම මෙහෙන් රවුම් කරගන්න පුළුවන් අපිට. ඒකෙන් කියන්නේ ඔය පිරිසුදු නොකරින කියලා කියන්නේ ඔය පිරිසුදු කරනවා. නමුත් වෙනස මේ පැති මෙතන වෙනස ඇති කරගත්තොත් වාදි වාද ඔක්කොම ඉවරයි. බාහිරට වෙනස් කරන දෙයක් ඉතුරු වෙන්නේ. එතකොට මෙතන වෙනස් කරනවා කියලා කියන්නේ ඇසෙන් රූප දකින මොහොතේ මේ අවස්ථාවේදීම අපිට මෙතෙන්දීම හරියට නිවැරදි කරගන්න පුළුවන් නම් හරියට ගේට්ටුව ළඟදීම මුරකාරය වගේ ගේට්ටුව ළඟ ඉන්න මුරකාරය වගේ ඇතුළු වුණාට පස්සේ පස්සෙන් දුවන්න ඕනේ. ගේට්ටුව ළඟේ මයින් කල යනවා යා අනවශ්‍යයි. ගේට්ටුව ළඟට එන්න කලින් යාගෙන බලන්නෙත් නෑ. ගේට්ටුවෙන් ගියාට පස්සේ තෝ නැහැ. ගේට්ටුව ළඟදී බලන්නේ බ්‍රේක් කරනව ගේට්ටුව ළඟදීම බ්‍රේක් කරනවා. එතකොට අපටත් ඒ වගේ අපේ හිතේ කෙලස් ටික ඒ මොහොතේ මේ ඉන්ද්‍රියන් තුලදීම අපට දුරු කරන්න පුළුවන් අපි මේ අවධානයෙන් ඉන්නවනම්. එතකොට මහා කච්චන හාමුදුරුවෝ කියන්නේ මෙන්න මේ විදියට ඇසට රූපයක් පහළන අවස්ථාවේ හරි අවධානයෙන් හිටියනම් ඇත්තෙන්ම කෙලෙස් සහිත වූ ඇස පහළ වෙන්නේ නැහැ. එතකොට ඇස රූපයක් දැක්කයි කියන්නේ ඇහැ පහළ වෙලා කියන එක. බුදුදහමේ කියන විදියට. එතකොට අපි කිව්වා බුදුදහමේ කියන ඇසයි වර්තමාන ලෝකයයි විස්තර කරන ඇසයි වෙනස් කියලා. නේ මොකද්ද වෙනස? ඔ ලෝකේ විසයි විස්තර කරන්නේ ඇස කියන එක පහළුනේ උපතේ පටන් උපතින්නම් මරණය කරා දිගට යනකම් මේ හැ එක විදිහටම තියේ කියලා. හැමදාම රූප බලමින් තියේ කියලා කියන්නේ. ඒක තමයි ලෝක විග්‍රහය. කනත් එහෙමයි. කන ඉපදෙනකොට කන තිබුණා. ඒ කනෙන් දිගටම ශබ්දහමින් අපි ඉන්නේ කියලා කියන්නේ. උපතේදී නාසයක් ලැබුණා දිගටම ගඳ සුවඳ විඳින්න ඉන්නවා කියලා හිතන්නේ. දිවත් එහෙමයි. කයත් එහෙමයි. මනසත් උපදී මනසක් ලැබුණා. ඒ මනසේ මැරෙනකම්ම මනස ඉන්නවා. ඒ මනසමයි සස්සතරට යන්නේ කියලා. ඒක තමයි ලෝකයයි කරන විග්‍රහය. බුදුහාමුදුරුවෝ ඒකද දේශනා කළේ? බුදුහාමුදුරුවෝ ඒක නෙවෙයි දේශනා කළේ. එතකොට බුදුහාමුදුරේ මොකද දේශනා කළේ? ඒ මොහොතේ ඒ මොහොතට හට කණ්ණාඩි ඉස්සරහට ගිය ගමන් ෂණිකව ඇති වෙන රූපයක් වගේ. අපි යන්න කලින් කණ්ණාඩියේ තන රූපයක් තිබෙන්නේ නැහැ. කණ්ණාඩිය ළඟට ගියාට පස්සේ ඒ මොහොතේ ඇති වෙච්ච රූපයක් ඒ තියෙන්නේ. ඒක ඇති වෙලායි ආයි අපි ගියා කියලා අර මුලින් තිබෙච්ච රූපේ නෙවෙයි තියෙන්නේ. දැන් මෙතන දැකෙද්දි මේ පේන රූපය ආයි බලනකොට ඒකම නෙවෙයි තියෙන්නේ. ඊළඟ මොහොතේ ඇති වෙච්ච හේතුකින් ඇති වෙච්ච රූපය ඊළඟට පේන්නේ. එතකොට දුක කියලා කියන්නේ මොකද්ද? දුකේ කියලා අපිට ඉතුරු වෙන්නේ අපි දුක් විඳින්නේ ඇයි? අන්න හරි හරියට හරි අපි හිතන් ඉන්නේ හැමදාම දැකපු පුතා එක දිගට මේ පුතා ඉන්නවා. ගෙදර දුක එහෙම, ගෙදර එහෙම තියෙනවා, වාහන එහෙම තියෙනවා, එක දිගටම තියෙනවා කියලා තමයි අපි හිතන් ඉන්නේ. මෙන්න මේකයි දුක හැටියට අපි අපට මේ දුක් වෙන්නේ එක. ඒකෙන් කියන්නේ එක විට මෙම් දරුවෝ ටික දාගෙන කැලේකට දුහන කියලා නෙමෙයි කියන්නේ. ඔව් දරුවෝ ටිකත් එක්ක ඉන්න ගමම්ම මේ අතරට අවබෝධ කරගත්තොත් ඔව් එතකොට තමන්ට දරුවට සෙනෙහසක් දක්වනවා, යුතුයම් ටිකක් කරනවා, දරුවා වෙනස් වෙද්දී හෝ ඒ දුක එන්නේ නැහැ, ඒ ධාරයදී ඒ දුක ටිකක් නැතුව ඉතාම සතුටෙන් ඉන්න පුළුවන්. එයා මේ ජීවිතේදීම සම්පූර්ණ මේ දුක කෙලවර නොකරොත් එයා මීට වඩා හොඳ තැනකට තමයි ඊළඟට යන්නේ. ඒ ඉහළ මානසිකත්වයෙන් හින්දා. එතකොට මෙන්න මේ ඇස ෂණිකව පහළ වෙලා ෂණිකව නිරුද්ධ වෙන කියන එකක් තමයි බුදුවරයෙක් ලෝකෙට දේශනා කරන සුවිශේෂී වූ ධම. මේකටයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. මේකටයි හේතුඵල ධම කියලා කියන්නේ. මේක විවිධ වචන වලින් බුදුදහම විස්තර කරනවා. ඒකට කියනවා යදනිච්ඡන් සම්දුක්ඛන් කියලා කියනවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කියනවා. අස්මින් සති දං හෝති කියලා කියනවා. මේක එක තියෙනකොට මේක තියෙනවා කියලා. අස්මින් අසති දං නොහෝති කියලා කියනවා. මේ නැති කල්ලි මේක නෑ කියලා කියනවා. යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා පස්වග මහණුර දේශනා කළා ධම්මචක්ක සූත්‍රයේදී. යම් කිසි දෙයක් හේතුඵල ධර්මයෙන් හටගත්තනම් හේතුඵල නැති වෙන තැනදී නිරුද්ධ වෙනවායි කියලා. මෙන්න මේක පිළිපදින්න ඕනේ. මේක පිළිපදින්නම ඕනේ. මේක ජීවිතෙන් අත්දකින්නත් ඕනේ. මුල්ම පියවර මොකද්ද? මුල්ම පියවර මොකද්ද? කණෙන් අහන එක. කණෙන් මේක මුලින් ඇහුවොත් තමයි යා බුදුහාමුදුරන්ගේ බණ ඇහුවා වෙන්නේ. මේක නොආසා එයා කොයිතරම් දේවල් ලෝකේ බුදුදහම නමින් ඇහුවත් හොඳට මතක තියාගන්න. අමතක කරන්න එපා. මේක නාහා වෙන මොනම දේවල් ධර්මයේ ඇහුවත් ධර්මයේ නාමෙන් එයා ධර්මය ඇහුවා වෙන්නේ නැහැ. එයා බුදුවරයෙක් ලෝකේ පහළ වුණාද කියලාවත් දන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. එයා ජීවත් වෙන්නේ අබුද්ධෝත්පාද කාලෙක. හොඳට මතක තියාගන්න. අමතක නොකර මතක තියාගන්න. මේක තමයි බුදුදහමේ වටිනාම කාරණය. මේක මං කී පිළිවදින්න ඕනේ නැහැ. මේක ප්‍රත්‍යක්ෂ කරන්නත් ඕනේ. අඩුම ගානේ මේක අහන්න. මේක ඇහුවොත් තමයි බුදුදහම ඇහුවා වෙන්නේ. මේක ඇහුවොත් තමයි බුද්ධෝත්පාද කාලෙක ඉපදුණා වෙන්නේ. එහෙම නැතුව පන්සලකම ඉපදිලා පන්සලකම මිය ගියත් හිතන්න එපා බුදුදහමෙන් ප්‍රයෝජන ගත්තා කියලා. මහාන වුණත් හිතන්න එපා බුදුදහමෙන් ප්‍රයෝජන ගත්තා කියලා. මහාන වුණත් මේක හරියට නොඇහුවොතින් ඒ තැනැත්තා බුදුවරයෙක් පහළ නොවෙච්ච කාලෙක හිටියා හා සමානයි. එයා හිත වඩලා අහසින් ගියත් හොඳට මතක තියාගන්න. ඒ කෙනා හිත දියුණු කරලා ඥාන වඩලා අහසින් ගියත් එයා නොපෙනී යන පුළුවන් ඉදේ රූපයක් ඇති කරගත්තත් එයාට අහසේ පාවිල යන පුළුවන් ශක්තියක් මනසින් දියුණු කරගත්තත් මේ යථාර්ථය එයා අසා දැන නොගත්තොත් එයා එයා අසන් දැන් නොගත්තොත් එයා සැබෑරෙතම බුදු දහමෙන් ප්‍රයෝජන ගත්තා වෙන්නේ නැහැ. එතකොට අපි මේ ඉතාම වැදගත් කාරණය බෙලගත් තෙලෝනේ. ඔව්. එතකොට ඉතාම වැදගත් මේ පෘථිවියත් හෙලන අවස්ථාවකදී අපි හිතන වෙයි ඉන්නවනේ අපි හිතන සංගතිය. ඉතාම වැදගත් කාරණයක් අපි මේ අහුවේ. එතකොට මම හිතන්නේ ජීවිතේ මේ ඉතාම මේ එතකොට මේ හේත් කුයක කවක් කමන්නේ අපි හොඳම දෙයක් ඇහුවේ. ඉතින් මේ ඇත්තෙන්ම මේක තමයි බුදුහාඳුර කිව්වේ යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යමක් පටිච්ච සමුප්පාදේ දැක්කනම් ඒ තැනැත්තා ධර්මයේ දැක්කා වෙනවා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. එහෙම තමයි ප්‍රධාන දේ. යෝ පරිසම්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් පරිසම්පාද දැක්කනම් ඔහු ධර්මයේ දැක්කා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමක් ධර්මයේ දැක්කනම් ඔහු මම දැක්කයි කියලා බුදුහාමුදුර දැක්කයි කියලා. එදාට තමයි ඇත්තෙන්ම මේ බුදුහාමුදුරු දැක්කා වෙන්නේ. එදාට තමයි මේ හේතුඵල ධර්ම ඇතිවීම නැතිවීම පේන්නේ. එදාට තමයි පේන්නේ මහා බරක් නේද මෙච්චර කලක් ඔරුවේ තියාගෙන හිටියේ කියලා. මේ ඇති වෙලා නිරුද්ධ වෙච්ච ටික මේ තියෙනවා කියලා ඔළුවේ හිතාගෙන හිටියේ එක නේද උනේ කියලා එයා හරියට ඇත්තෙම මේ අවබෝධය ආවතින් එයා හරියට මහා ගිනිගෙන දැවෙන ගෙදරක ඉඳලා එළියට පනිනා වගේ යා මේකෙන් එළියට යනවා. එළියට මේකෙන් ගෙදරින් එළියට යන්නේ නැහැ. ඔව් ගෙදර ඉඳගෙනම මේ යථාර්ථය අවබෝධ කරගන්න දැටි උත්සාහයක් එයා ගේනවා. මේකනේ ජීවිත යථාර්ථය කියලා. මෙච්චර කල් මේ ලෝකෙම මිනිස්සු තමන්ව අන්ධ කරලා නේද තිබ්බේ කියලා. මේකට ලස්සන උපමාවක් කියනවා රන්දියාගේ උපමාව. රන්දේ කෙනෙකුට අර ජරා වස්ත්‍රයක් දීලා අර හඳ ලස්සන ඇඳුමක් කියලා තියෙන්නේ. ඔව්. ඔව් එයාට බෙහෙත් දීලා ඇස්තේ සුවපත් කරුවොත් එයා ඇඳුම ඉරලා දානවනේ අහකටනේ. අන්න ඒ වගේ දැන් ඇත්තෙන්ම අපට ඇඳුම් අන්දල ලෝකේ ඇමරිකාවේ ද උපරිම විදියට අන්දලා තියෙන්නේ අපි. නේවත් තියෙන විදියට මේ බුදුදහමෙන් කරන්නේ මෙන්න මේ අතර අවබෝධ කරලා දෙන එක. අවබෝධ කළ දීපු ගමන් මෙයා මේ දුක් ටිකෙන් නිදහස් වෙන මාර්ගයට පිවිසෙනවා. එයා කැමති නෑ තව දුරටත් මේ දුක් ටික විඳින්න. එයා ඒකෙන් යුතුයම් ටික නොකර ඉන්නේ නෑ. දැනටත් වඩා දරුවන්ට යුතුයම් ටික කරනවා. දැන්ටත් වඩා මහන්සිලා රැකියාව කරනවා එයා. කරන ගමන්ම මේ දුකෙන් නිදහස් වෙනත් මාර්ග කරනවා. ඊට පස්සේ මේ කාරණා ටික මෙහෙම මහකච්චාන හඳුරු විස්තර කරනකොට ඊළඟට මොකක්ද උනේ? ඒ ටික හොඳට අහලා ස්වාමීන් වහන්සේ ලුඟා ප්‍රශංසා කළා. උන්වහන්සේගෙන් සමුගෙන නැවත පන්සලට ගියා. නිරෝධාරාමෙට ගියා. ගියාට පස්සේ මොකක්ද උනේ? බුදුහාමරණ මේ ඔක්කොම සිද්ධිය කිව්වා. බුදුහාමර මහගච්ඡාන හාමුදුරුවෝ අපිට මෙහෙම විස්තර කළා මේ ඔක්කොම සිද්ධිය මෙහෙම කිව්වයි කියලා. බුදුහාමර මොකද කිව්වේ? බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි මම විස්තර කරත් ওই විදියටම මමත් විස්තර කරන්නේ කියලා. කිසිම වෙනසක් නැතුව මමත් ওই ටිකම තමයි කියන්නේ කියලා ඒ වෙලේ මහා කච්චාන හාමුදුරන්ට තවත් ප්‍රශංසා කළා. ඇහුවා ඒ වෙලේ ආනන්ද හාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරනි ඊටාම තිබහෙන් කුසගින්නෙන් දවස් ගාණක් හිටිය කෙනෙකුට බොහොම මෙහෙරේ මේ වදයක් ලැබුණා වගේ යම් කිසි කෙනෙකුට මේ ධර්ම කාරණා ටික අහන්නට පැහැදිලි කරගන්නට අවස්ථාව ලැබුණා නම් ඒත නැත්තම් මහා පිපාසයෙන් ඉඳලා මේ පැණි ටිකක් බිව්වා වගේ ඇත්තෙම බඩගිනිනගෙන කෙනෙකුට මේ පැණි ටිකක් බිව්වහම හුඟා බඩගිනින අඩු වෙනවා. ඒක පූර්ණ ආහාරයක් ගත්තා වගේ. මේ වදයක් එක්ක ගත්තොත් ඊටත් වඩා වැඩි. එතකොට අන්න ඒ වගේ කියනවා හරියට මේ වදයක් निराහාරව දින ගානක් කුසගින්න හිටිය කෙනෙකුට හරියට මේ වදයක් ලැබුණා වගේ හරියට මේ දේශනාව කියලා කිව්වා. එහෙනම් ආනන්ද මේක මදු පිණ්ඩික කියලා දරාගන්න කියලා කිව්වා. එතකොට තමයි නම ලැබුණේ. ඒ නිසා තමයි මේකට මදු පිණ්ඩික සූත්‍රය කියලා සඳහන් කළේ. ඉතින් අපි හිතන් ඉන්න මේ තුන් හතර දිනා විතර නෙවෙයි තව බොහෝ දෙනෙක් අහගෙන හිටියයි කියලා අපට විශ්වාසයක් තියෙනවා. ඉතින් මේ හැම දිනකටමත් මේ පින් අනුමෝදන් වේවා. අපනමින් මියගිය ඥාතීන් යම්තාක් ලෝකේ වෙත්නම් මේ විශ්වය තුල කොතන හරි අපේ මෞද්‍යමාපියන් වෙලා අපේ ඥාති මිත්‍රාදීන් වෙලා යම් තාක් අය ලෝකයේහි පින් බලාපොරොත්තුවකින් සිටිනව නම් ඒ හැම දෙනාමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ විතරක් නෙවෙයි යම් තාක් විශේෂත්වයන් ඥාති මිත්‍රාදීන් නැතුව පින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නව නම් පින් බලාපොරොත්තු නොකරමින් කවවර හිටියත් ඒ ඇත්තන් හැම දෙනාම මේ පින ඒ ඇත්තන් සිදු කළා වූ පින්කමක්සේ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම සම්මදෘෂ්ටික පින් කැමති දෙවියනොත් මේ පින් අනුමෝදන්ව එයත්ගේ දිවයිසුරු සම්පත් තව තවත් වර්ධනය කරගනිත්වා. එයත්නොත් තමන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගන්නා ගමන් මේ සම්බුද්ධ ශාසනය මේ ලෝකය මිනිසු හැමදෙනාම ආරක්ෂා කර දෙත්වා. ඒ වගේම විශේෂයෙන් එයත්නොත් මේ දහම තුලින් සැනසීමට පත්වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරවමු. එත්තාවතාච අම්හෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බදං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්ධියා. හොඳයි මේ පිනතුන් නොඑක් විදියේ රැකිරක්ෂා කටයුතු ආදිය තිබින්දිත් ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් ඒ වගේම ශ්‍රද්ධාවෙන් මේ ඇත්තන්ගේ ජීවිතය තුළට අලුත් දෙයක් වටිනාම දෙයක් එකතු කරගන්න ඕන කියන ප්‍රාර්ථනාවෙන් බලාපොරොත්තුවෙන් දුරබැහැර සිට ඇවිල්ලා මේ බොහෝ වේලාවක් හොඳින් ධර්ම ශ්‍රවණය කළා, ධර්ම සාකච්ඡාවට සහභාගී වුණා, භාවනා කළා, පන්සිල් සමාදන් වුණා, බුද්ධ පූජා පැවැත්තුවා. මේ සියලුම ආකාරයෙන් රැස් කරගත් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ දෙම මේ පින්නතුන්ටත් මේ ඇත්තන්ගේ දූ දරුවන් හැම දෙනාටමත් ලංකාවේ හිටින ඒ ඥාති මිත්‍රාදීන් හැම දෙනාටමත් මේ පින් කමී ආශිර්වාදින් ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා. ඒ හැම දෙනාගේම පරලෝක ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩං ආයු වන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි.